ජනේසු අත්‍රාගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු හොඳයි අපි මොහොතක් සිත එකඟ කරගමු නිශ්ශබ්දව හිත එකඟ භාවයට පමුණවා ගන්නට මේ උතුම් සද්ධර්මය අපි හැම දිනාටම සංසාර විමුක්තිය පිණිසම මේ ජාති ජරා ව්‍යාධි මරණ මේ සාංසාරික දුක තරණය කිරීම පිණිසම හේතුපකාරී වෙත්වා කියන අදහසින් සාදු කියලා අපි සූත්‍ර සාකච්ඡාව ආරම්භ කරමු. අද අපි සාකච්ඡා කරන්න යන්නේ මහානිදාන සූත්‍රය. මහානිදාන සූත්‍රය, මේ සූත්‍රය ඇත්තරම ධර්මය තේරුම් ගන්න අවබෝධ කරන කෙනෙකුට නිදානයක්ම තමයි. ඒ හේතුව මෙහි ධර්මයේ හරය ගැබ්බෙලා තියෙන නිසා. හොඳයි, අපි පිළිවෙලට මේ සූත්‍රය පුළුවන් තරමක් සාකච්ඡා කරමු. භාග්‍යවතුන් වහන්සේ එක්තරා සමයක එක්තරා කාලයක කුරු ජනපදයේහි වාසය කළා. කුරු ජනපදයේහි දේශනා කරපු තවත් සූත්‍රයක් මතකින් කිව්වොත් එහෙනම් සතිපට්ඨාන සූත්‍රය. ඒකට වටිනා බොහෝ ගැඹුරු ධර්ම කාරණා ඒ කුරු ජනපදයේදී බුදුහාමුදුරුව දේශනා කළ තිබෙනවා. ඒතර භාග්‍යවතුන් වහන්සේ මේ කුරු ජනපදයේහි වාසය කරන උට අත්කෝ වායස්මා ආනන්දෝ යේන භගවා තේනුප සංකමි. භාග්‍යවතුන් වහන්සේ ළඟට ආනන්ද හාමුදුරුව පැමිණුණා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට වන්දනාමාන කරලා එකත් පසකින් හිඳගත්තා. එකත් පසකින් හිඳ අරගෙන ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කියනවා. කොහොමද? අච්චරියම් බන්තේ අබ්භූතම් බන්තේ යාව ගම්භීරෝ ඡායම් බන්තේ පටිච්ච සමුප්පාදෝ ගම්භීරාව භාසෝ අතච පනමේ උත්තාන කුත්තානකෝ විය කායති. අනිවාර්යයෙන් කියන්න කියන්න. පූජා පල්ල ඇති. මොකද්ද භාග්‍යවතුන් වහන්සේට ආනන්ද හාමුදුරුවෝ කියනවා, වහන්ස මේ භාග්‍යවතුන් වහන්ස මේ පටිච්ච සමුප්පාදය කොතරම් ගැඹුරුද, එහෙම ගැඹුරු කොතරම් ගැඹුරු පෙනුම තිබුණා ආශ්චර්ය අද්භූත කාරණාව එතකු දුවත් මට මේ පටිච්ච සමුප්පාදය ඉතා ප්‍රකට එකක් හැටියට පේනවා. මොකද්ද කියන්නේ මේ පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ බොහොම ගැඹීර එකක්, ගැඹුරුව බබලන එකක්. එතකොට එහෙම ගැඹුරු වුණත් ගැඹුරුව බබලන ස්වභාවය ඇති වුණත් මට මේ පටිච්ච සමුප්පාදය බොහොම ප්‍රකටව වැටහෙනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, මා හේවං ආනන්ද අවච්ච ආනන්ද එහෙම කියන්න එපා. දැන් මේ ආනන්ද ස්වාමීන් වහන්සේ ගත්තහම සෝවන් විහිටපු ස්වාමීන් වහන්සේ නම. එතකොට ඒ වගේම ධර්ම භාණ්ඩාගාරික ස්වාමීන් වහන්සේ. එතකොට උන්වහන්සේ ප්‍රකාශ කරනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මේ පටිච්ච සමුප්පාදය බොහොම ගැඹුරු එකක්, ගැඹුරු හිම බබලන එකක්. නමුත් මේක මට ප්‍රකටව වැටහෙනවා. බුදුහාරෝ කියනවා මේ එහෙම කියන්න එපා ආනන්ද, එහෙම කියන්න එපා. සමහර කාරණා තියෙනවා. දැන් සමහර දිය තියෙන තැන් තියෙනවා, ඒක ගැඹුරුයි, දිය ගැඹුරුයි. හැබැයි බැලුවහම අපිට ඒ ගැඹුර පේන්නේ නැහැ. නොගැඹුරු එකක් විදිහට පේනවා. ඒකට තවත් දිය තියෙන තැන් තියෙනවා, ගැඹුරු නැහැ. හැබැයි අපි බැලුවහම ගැඹුරු එකක් හැටියට පේනවා. ඊළඟට දැන් ওই මැණික් තියෙන ගංගාවල ජලයේ ගැඹුරු වත් නොගැඹුරු එකක් විදිහට තමයි පේන්නේ. එතකොට ඒ වගේ තව ගැඹුරු එකක් තියෙනවා, ඒක අපිට ගැඹුරු විදිහටම පේනවා. නොගැඹුරු එකක් තියෙනවා, ඒක නොගැඹුරු විදිහටම පේනවා. හැබැයි මේ එහෙම ගැඹුරක් ගැන නෙමෙයි මේ කියන්නේ. එහෙනම් සත්‍ය වශයෙන්ම මේ සසරින් එතරට පමුණුවන ගැඹීරත්වය මේ පටිච්ච සමුප්පාදය තුල තියෙනවා. එතකොට මේ දැන් මේ ආනන්ද ස්වාමීන් වහන්සේ ධර්ම භාණ්ඩාගාරික ස්වාමීන් වහන්සේ, උන්වහන්සේට බොහෝම ධර්මයේ පිළිබඳ අවබෝධයක් තිබුණා. ඒක බුදුහාමුදුරුවෝ ඇයි මෙහෙම කියන්න එපා කියලා නවත්තන්නේ? උන්වහන්සේට මේ පටිච්චසමුප්පාදය එතරම්ම ප්‍රකටව තේරෙනවා නම් උන්වහන්සේ අරිහත් භාවයට පත් වෙන්න ඕන. ඒ වගේම මෙත් සාරිපුත්ත මොග්ගල්ලාන ආදී අග්‍රශ්‍රාවකයෝ අරිහතුන් වහන්සේලා. උන්වහන්සේලාට ප්‍රකට වෙන පටිච්චසමුප්පාදය අනිත් කෙනෙකුට ප්‍රකට වෙන්නේ නැහැ. මේ මාර්ගයේ කෙලෙසුන් නුනසු. එතකොට සෝවාන් කෙනෙකුට උදාහරණයකට කිව්වොත් පටිච්චසමුප්පාදය තේරෙනවා, අවබෝධ වෙනවා. කොහොමද? අපි ඈතින් මිනිසෙක් දකිනවා. ඈතින් මිනිසෙක් දැක්කහම ඒ මිනිස්යා බව අපිට අඳුරගන්න පුළුවන්. මේ මිනිස්යෙක්. එතකොට හැබැයි අපි ටිකක් ලඟ වෙනකොට, තරමක් ලඟ වෙනකොට තමයි මේ මිනිස්යා බොහෝම අඳුරගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ගොඩක් ලඟ වෙනකොට අපිට පුළුවන් මේ මිනිස්යාගේ තියෙන ඉරියව් පවා හඳුනා ගන්න. එතකොට අන්න ඒ වගේ පටිච්චසමුප්පාදය පරිපූර්ණ ලෙස අවබෝධ කරපු උතුමන් වහන්සේලා අරිහත්ත්වයට පත් වෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ සඳහන් කරන්නේ යම් කිසි කෙනෙකුට බුදුන් දකින්න උවමනා නම් මොකක් දකින්න කියලාද? ධර්මයේ දකින්න. ධර්මයේ දකින්න උවමනා නම් මොකක් දකින්න කියලාද කියන්නේ? පටිච්ච සමුප්පාදය දකින්න. ඒතර කවුරු හරි කෙනෙක් මේ ධර්මයේ දැක්කා කියලා කියන්නේ මේ පටිච්ච සමුප්පාදය ගැඹුරින්ම අවබෝධ කළා කියන එකයි. ඒතකොට මේ පුහුදුන් සත්වයෝ ස්වභාවයේ වශයෙන්ම මේ තණ්හාව උපාදාන උරුම කරගත් මේ සත්වයෝ ස්වභාවයේ වශයෙන්ම දෘෂ්ටීන් වලට එකතු වෙනවා. ඒකට මේ දෘෂ්ටීන් වලින් මිදිලා මධ්‍යස්තව ගමන් කරන්න නම් එයා මේ පටිච්ච සමුප්පාදය කියන කාරණාව අවබෝධ කළ යුතු වෙනවා. ඒතර භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ අපිට මොන වගේ දහමක්ද මැදින් දේශනා කරපු දහමක්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන ධම්මං දේසේති. මැදුම් පිළිවෙතින් භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ. ඒතර මැද පිළිවෙත අඳුරගන්න බැහැ කිසිම කෙනෙකුට මේ පටිච්ච සමුප්පාදය අවබෝධ කරගන්නේ නැතුව, තේරුම් ගන්නේ නැතුව. එතකොට ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ ආනන්ද සාමින් වහන්සේ වළක් කරනවා. හරියට ඒක මේ වගේ උදාහරණකින් කියන්න තවත් මතකයිනේ නේ. උපමා කතා කීපයකින් කියන්නම්. මහමුහුදේ ඉන්නවා විශාල මත්ස්‍යෝ. විශාල මත්ස්‍යෝ ඉන්නවා. එක්කෙනෙක් තමයි කිමි කියන මත්ස්‍යයා. ඒ මත්ස්‍යයා බොහොම විශාල යොදුන් ගානින් තමයි කියලා තියෙන්නේ. බොහොම ගෑන් කෝ කෙසේ හෝ වේවා බොහොම විශාල කෙනෙක් නේ. එතකොට මේ ඊටත් වඩා විශාල මත්ස්‍යෙක් ඉන්නවා. තිමි පිංගල කියලා. තිමිංගල කියලා. තිමිංගල කියන මත්ස්‍යයා ඊටත් වඩා මහ විශාලයි. මේ ඊටත් වඩා විශාල මත්ස්‍යෙක් ඉන්නවා තිමි පිංගල කියලා. ඒ ඊටත් වඩා විශාලම මත්ස්‍යය තමයි තිමිර පිංගල කියලා කියන්නේ. තිමිරි පිංගල කියලා කියන්නේ. ඉතින් මේ මත්ස්‍යයාට මේ මහමුහුද ලොකුයි කියලා තේරෙන්නේ නැහැ. ඇයි ඒ තරම් මේ මත්ස්‍යයා විශාලයි. එතකොට එයාට නමුත් අනිත් මත්ස්‍යයන්ට එහෙමද? එහෙම වෙන්නේ නැහැ. දැන් මුන්නහන්සේ අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ ආනන්ද මේ උතුමන් වහන්සේට මේ පටිච්ච සමුප්පාදය ප්‍රකටයි කියලා කියන්නේ උන්වහන්සේ සසරේ පිරු පාරමිතා ගුණයත්, ඒ වගේම සුදුසු පරිසරයේ වාසය කිරීමත්, බුදුහාමුදුරු අභියස වාසය කිරීමත්, ධර්ම භාණ්ඩාගාරික වීමත්, ඔය කාරණා රාසියම සෝවාන් ඵලයේ පිහිටීමත් කියන මේ කාරණා රාසියම නිසා. හැබැයි සියලු සත්‍යයන්ට මේක මෙහෙම වෙන්නේ නැහැ. තව උදාහරණකින් කිව්වොත් එහෙම දන්නවා රාහු කියලා අසුරු ඉන්ද්‍රයෙක් අපේ සූත්‍ර දේශනාවල ලබ වෙනවා. ඒ රාහු අසුරින්ද්‍රයා මහමුහුදට බැස්සාම ධනිස්ස ළඟට වතුර නැහැ කියනවා. ඉතින් රාහු අසුරින්ද්‍රයා කල්පනා කියනවා මේ මහමුහුද ගැඹුරුයි කිව්වට මේක ඇති ගැඹුරක් නැහැ කියලා කියනවා. එතකොට හැබැයි රාහු අසුරින්ද්‍රයට එහෙම වුණාට අනිත් අයට එහෙම වෙන්නේ නැහැ. තව ගුරුල කියලා පක්ෂියෙක් ඉන්නවනේ. ඒ ගුරුල කියන පක්ෂියා ඒගේ ප්‍රධාන පක්ෂියෝ බොහෝ හැදුණු වැඩිච්ච පක්ෂීන් జాතියක්. ඉතින් මේ බොහෝ පියාපත් බොහෝ විශාලයි. ඉතින් මේ ගුරුලාට යොදුන් 8900ක් 1000ක් කියලා කියන්නේ මේ මුදුම දැනෙන්නේ නැති එකක්. වෙයි නමුත් එයා මේ අහසේ පියාසර කරන ගමන් හිතනවා මේ උදවිය අහස අනන්තයි අනන්තයි කියලා කියනවා. ඒ වුණාට මේක ඇති අනන්තත්වයක් නැහෙනේ කියලා හිතෙනවා යාට. ඇයි? එයාගේ තියෙන විශාලත්වය නිසා. ඒක තව උදාහරණකින් කිව්වොත් එහෙම මල්ලවපුර කරන කෙනෙක් ඉන්නවා. ඒ මල්ලවපුර කරන කෙනෙකුට යනකොට මිනිස්සෙක් ඉන්නවා ගලක් උස උස. මේ මිනිස්සයට කියනවා මෙන්න මේ ගල උස්සලා තියන්න බැරිද කියලා. අර මිනිස්සයා එක අතකින් අරගෙන පැත්තකින් තියෙනවා. එතකොට හැබැයි ඒ මිනිස්සයට එහෙම වුණාට අනිත් මිනිස්සයට එහෙම වෙන්නේ නැහැ. අන්න ඒ වගේ අර පාරමී පිරු ගුණයත්, ඒ වගේම උන්වහන්සේ බොහෝ කතා තියෙනවා කියන්න ගියාම. මුන්වහන්සේ මේ පදුමුත්තර බුදුපියාණන් වහන්සේගේ කාලේ රාජකුමාරයෙක්ව ඉපදිලා, පස්සේදී උන්වහන්සේට උපස්ථායක වූ උන්වහන්සේ මේ එතකොට රාජකුමාරයෙක් වෙලා ඉඳලා දවසක් ඒ පිය රජතුමා රාජ්‍යයක් පවරලා දෙනවා. දුන්නාම කල්පනා කරනවා මේ රාජ්‍යය ඇති වෙන කලකෝලහලය. ඒ කලකෝලහලය ඇති වුණාම කල්පනා කරනවා මේ කලකෝලහලය සංසිඳවන්න ඕන. ඉතින් සංසිඳව ගන්න බැරි වුණා. පිය රජතුමාට මේ පණිවිඩය ගියා. ඊට පස්සේ දැන් දොස් පැවරුවා. ඊට පස්සේ මොහු උත්සාහ කළ මේ කෝලහලය සංසිඳෙව්වා. සංසිඳෙව්වහම පියතුමා රජ සතුටටපත් වුණා. සතුටටපත් වෙලා දැන් තෑගි භෝග දෙන්න සුදුසුකම් ලැබුවා. තෑගි භෝග ලබන්න සමහර කෙනෙක් කිව්වා ඔබ ඉල්ලනවා නම් ඉල්ලන්න ඕන පියාණන් වහන්සේගෙන් තව රාජ්‍යයක්. එහෙම නැත්නම් ඉල්ලන්න ඕන ඇතේ. එහෙම නැත්නම් අශ්‍රයෝ. එහෙම නැත්නම් ඔය ආදිවාසීන් නොයෙකුත් දේවල් කිව්වා. හැබැයි එතන හිටියා නිකතම කල්යාණ මිත්‍ර සම්පත්තිය කියලා කියන්නේ. එතන හිටියා මිනිස්සෙක්. ඒ කල්යාණ මිත්‍රයෙක් ඔහු කියනවා බුදු කෙනෙක් පහළ වෙලා ඉන්නවා. ඔබ පියාණන් වහන්සේගේ රාජ්‍යයේ තමයි වැඩ ඉන්නේ. ඔබට පුළුවන් නම් මේ බුදු පියාණන් වහන්සේ වඩම්මවා ගන්න මේ රාජ්‍යයට වඩම්මවාගෙන දම්පහම් පූජා කරලා බණහඬ පුළුවන් නම් ඒක තරම් වටින්නේ නැහැ. ඒ නිසා එතන පෙහෙවස් සමාදන් වෙලා කටයුතු කරන්න පුළුවන් නම් ඒ තරම් එකක්වත් වටින්නේ නැහැ. ඒ නිසා එහෙම කරන්න කියලා උපදේශයක් දුන්නා. ඊට පස්සේ මේ ඒතත් ඥානයේ තිබිලා තියෙනවා. ඒත කල්පනා කරන ඔබ මගේ හොඳ යාළුවේ හොඳ දෙයක් කිව්වේ. ඒ නිසා මම මේක කරන්න ඕනි කියලා හිත ඒ කුසලයට නැමී ගත්තා. ගිහිල්ලා පියාණන් වහන්සේට දැන් පියාණන් වහන්සේ වරයක් කැමැති වරයක් කියන්ට කිව්වා. ඊට පස්සේ කිව්වේ මොකද්ද? මට භාග්‍යවතුන් වහන්සේ වඩම්මවල භාග්‍යවතුන් වහන්සේ අභියස මට පෙහෙවස් සමාදන් වෙන්න ඕන කියන එකයි කිව්වා. එතකොට කිව්වා මේක මට කියන්න බෑ. බුදුහාමුදුරුවන්ගේ කාරණාවක් ඒක. ඒක නිසා මට ওই වරේ දෙන්න බෑ. භාග්‍යවතුන් වහන්සේ මගේ නුවරටත් වඩම්ම ගන්න ඕන. එතකොට කිව්වා මට ඕවට මුකුත් කියන්න බෑ. ඒව භාග්‍යවතුන් වහන්සේගේ කාරණා. උන්වහන්සේට අපිට නියෝග දෙන්න බෑ කියලා. ඊට පස්සේ ඔබට පුළුවන් නම් ගිහිල්ලා කතා බහ කරලා ඒක කරගන්න කියලා කිව්වා. ඉතින් ගිහිල්ලා මේ විදිහට භාග්‍යවතුන් වහන්සේ බෑ දකින්න ගියා. එනකොට උන්වහන්සේ දිවා විහරණේ ගත කරන වෙලාව. ඒ වෙලාවේ උන්වහන්සේට හිටිය අග්‍ර උපස්ථායක කෙනෙක් ඔය ආනන්ද හාමුදුරුව වගේ. ඊපස්සේදී ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙන් ගිහිල්ලා අහනවා මම ආවේ භාග්‍යවතුන් වහන්සේ හම්බ වෙන්න. ඔබට හිතුණාට භාග්‍යවතුන් වහන්සේ හම්බ වෙන්න බෑ. ඒකට කාලය වෙලාව තියෙනවා. ඊපස්සේදී භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කරන්න කවුද කියලා අහුවාම ඒ උන්වහන්සේගේ නම කියනවා. ගියාම උන්වහන්සේ ළඟට මා වික්‍රමයන් යන්න පුළුවන්ද කියලා අහුවාම පුළුවන් කියලා සාමින් වහන්සේ කෙනෙක් එක් කරගෙන යනවා. එක් කරගෙන ගියාම ඒ සාමින් වහන්සේ කියනවා, සාමින් වහන්සේට කියනවා මේ මානවකයා මට භාග්‍යවතුන් වහන්සේ බැහැ දකින්න ඕන, මා වික්‍රමයන් යන්න පුළුවන්ද? ඒ ආයෙන්නේ යන්න කියලා කිව්සෙනින්ම එක් කරගෙන යනවා. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ සමග කතා බහ කරනවා. ඒ වගේම උන්වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා. මේ ඔබ වහන්සේ අහනවා ඔබ වහන්සේට මේ භික්ෂුන් වහන්සේලා බොහොම විශ්වාසනීයයිද කියලා. බුදුහාරගෙන බොහොම විශ්වාසනීයයි. එතකොට කියනවා මට ඔබ වහන්සේ සමීපයේහි වාසය කරන්නට අවසර දෙනවද කියලා. ඒ ඔය ආදී වශයෙන් කතා බහ ඇති වෙලා මේ තුන් මාසයක් මේ භාග්‍යවතුන් වහන්සේ තමන්ගේ නුවරට වඩම්මවාගෙන ඒ ආරාධනාව කරලා වඩම්මවාගෙන මේ දිග කතාව මම කෙටියෙන් කියන්නේ. භාග්‍යවතුන් වහන්සේ වඩම්මවාගෙන තුන් මාසයක් භාග්‍යවතුන් වහන්සේට අප උපස්ථාන කරනවා. තවට ඒ වඩින මගෙත් විහෙර විහාර කරවන කරවල භාග්‍යවතුන් වහන්සේට පූජා කරනවා. පූජා කළ අවසානයේදී තමන්ගේ නුවර මහා විහාරයක් කරවලා පූජා කරලා මාස 3ක් බුදුහාමුදුරන්ට උපස්ථාන කරනවා. උපස්ථාන කරලා ප්‍රාර්ථනාවක් කරනවා මේ පදුමුත්තර බුදුහාමුදුරන්ට මේ අග්‍ර උපස්ථායක වූ මේ සාමින් වහන්සේ බුදුහාමුදුරට බොහොම විශ්වාසනීයයි. නිසා මටත් මේ සාමින් වහන්සේ වගේම බුදු කෙනෙකුට අග්‍ර උපස්ථායක වෙන්න ලැබේවා කියලා බුදුහාමුදුරු ඉස්සරහා ප්‍රාර්ථනාවක් කළා. ඒවට බුදුහාමුදුරුන්ට මේක සැලකලාම භාග්‍යවතුන් වහන්සේ බැලුවා මේ තරුණය කරපු කටයුතු බොහොම වැඩි විහෙර විහාර කෙරෙව්වා. ඒ ආදිවාසීන් මහා කුසල් රාශියක් කළා. මේක ඉෂ්ට වෙනවද කියලා බැලුවා. බලනකොට ඒක ඉෂ්ට වෙනවා. භාග්‍යවතුන් වහන්සේ ආශිර්වාද කළා. කොහොමද? යත චිත්ත සංකප්පා චන්දෝපන්න රසෝ යත ආදී වශයෙන් ගාතාවක් කියලා ආශිර්වාද කළා. ඔබගේ ප්‍රාර්ථනා ඉච්චිතම් පච්චිතන්තු ඉහං සබ්බමේව සමිජ්ජතු පූරෙන්තු චිත්ත සංකප්පා චන්දෝපන්න රසෝ යත කියලා මේ විදිහේ ආශිර්වාදයක් කළා. ඉතින් උන් ආදී වශයෙන් ඊළඟට එතනින් ආරම්භුණු ගමන කල්ප ගණනාවක් මේ තනතුරු වෙනුවේ පාරමිතා පිරු. ඒක නිසා තමයි මේ ඒ පිරු පාරමිතා ගුණයට තමයි මේ පටිච්ච සමුප්පාදය මේ විදිහට පහසුයි කියලා කිව්වේ. දැන් මේ ටික නෙමෙයි බණ හොද. බුදුහාමුදුරුව දේශනා කළා ආනන්ද එහෙම කියන්න එපා. එහෙම කියන්න එපා. ඒතස් ආනන්ද ධම්මස්ස අනනුබෝධා අප්පටි වේදා ඒවමයන් පජා තන්තා කුලක ජාතා. ආනන්ද එහෙම කියන්න එපා. එහෙම කියන්න එපා. මේ ධර්මය මේ පටිච්ච සමුප්පාද ධර්මය අනනුබෝධා අවබෝධ නොකිරීමෙන් අප්පටි වේදා. අප්පටි වේදා කියලා කියන්නේ පටිවේද නොකිරීමෙන්. පටිවේද කරනවා කියලා කියන්නේ මොකද්ද? අර අපි මුලින් කතා කරානේ ඥාත පරිඥා, ඊළඟට තීරණ පරිඥා, පහාන පරිඥා වශයෙන් වැඩුවේ නැත් වඩන එකට තමයි කියන්නේ, වැඩූ කෙනාට තමයි කියන්නේ පටිවේද කරනවා කියන්නේ. කොහොමද? ඥාත පරිඥා කියන්නේ පටිච්ච සමුප්පාදය ඉස්සෙල්ලා දැනගන්න. ඒක දැනගන්න ඕන. ඊළඟට මොකද්ද කරන්න ඕන? තීරණ පරිණා. ඒ කියන්නේ ඒක තීරණය කරන්න ඕන. කොහොමද? ඒ අරමුණුත් එක්ක ඒ විදිහට දැකලා ඒක තීරණය කරන්න ඕන. එතකොට එහෙම තීරණය කරනකොට මේ සියලු ධර්මියු පටිච්ච සමුප්පාදයට අනුකූලයි අනුගතයි කියලා ඒ විදිහට තීරණය කරන්න ඕන. ඒක කෙනෙකුට කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක තමාගේම අවබෝධයෙන් කළ යුතු එකක්. එතකොට එහෙම කරනකොට මොකද වෙන්නේ? පහාන පරිඥා. කෙලෙස් ධර්මියෝ ප්‍රහාණය වෙනවා. හොඳයි. එන්නේකට කියනවා මේ පටිවේද කරනවා කියලා. ඉතින් මෙන්න මේ වශයෙන් පටිවේද නොකරන නිසා මේ පටිච්ච සමුප්පාදය මේ සත්ත්ව ප්‍රජාව අවුලෙන් අවුලට යනවා. හරියට මේ පේස කර්මාන්තය කරන කෙනෙක් නූල් බෝලයක් අරගෙන ඒ නූල් බෝලයෙන් පේස කර්මය කරන්න කියලා තියලා තිබ්බහම මීයෙක් ඇවිල්ලා ඕක කෑලි කෑලි වලට කපනවා. ඊට පස්සේ දැන් අර මිනිස්සයා උත්සාහ කරනවා මේ කෑලි කෑලි අමුණලා මේක අපෝ නූල් බෝලේ හදා ගන්න. බොහොම අපහසු කාරණාවක්. මේකේ කෙමුල අග හොයාගෙන එයා හදනවා මේ පිළිවෙලට තිබුණු විදියට හදන. ඒ වගේ මේක ඒකට අමාරුයි. අවුලෙන් අවුලට පත් වෙලා තියෙන්නේ. හරියට අවුලුණු නූල් බෝලයක් වගේ. ඒ වගේම බුබුස්තන කියලා තන ජාතියක් තිබිලා තියෙනවා. මේ වගේ නොයෙකුත් දැන් හදලා තියෙනවා. ඒකට ඒවත් මේ ඒක පරිහරණයට අරන් ඉවත දැම්මහම කෑලි කෑලි කෑලි වලට කැඩෙනවා. ඒ කියන්නේ අවුලෙන් අවුලට පත් වෙනවා. එතකොට ඔන්න ඒ විදිහට මේකින් දැනගන්න ඕනේ කොහොම කළත් මේ පටිච්ච සමුප්පාදය අවබෝධ නොකිරීම නිසා මේ සත්‍යය අවුලෙන් අවුලට පත් වෙනවා. ඒ නිසා අපාය දුගතින් විනිපාතං සංසාරං නානිවත්තන්ති. මේ අපාය සතර අපාය දුගතිය කියන්නේ සතර අපායේ තියෙන ස්වභාවය. සැප ස්වභාවයක් නෑ, දුක් ස්වභාවයක් නෑ තිබෙන්නේ. විනිපාත කියලා කියන්නේ සත්‍යෝ එතෙන්ට වැටෙනවා. ඒ නිසා විනිපාත කියලා කියනවා. සංසාර නානිවත්තන්ති, මේ එන්නේ හිම ස්වභාවයෙන් යුක්ත මේ සසර මේක අවබෝධ නොකරන නිසාම සත්‍යෝ තරණය කරන්නේ නෑ, ඉක්මවා යන්නේ නෑ කියලා බුදුහාමුදුරු දේශනා කළා. තේරුණාද? එතකොට අත්ති ඉදප්පච්චයා ජරා මරණන්ති ඉති පුට්ඨේන සතා ආනන්ද, අත්තිස්ස වචනීයං කිම්පච්චයා ජරා මරණන්ති ඉති චේ වදෙය්‍ය, ජාතිපච්චයා ජරා මරණන්ති ඉමස්ස වචනීයං. තේරුණා මොකද්ද ආනන්ද? යම් පත්තියකින් ජරා මරණය සිද්ධ වෙනවද කියලා කවුරු හරි කෙනෙක් ඇහුවොත්, කියන්නේ යම් හේතුවකින් ජරා මරණය සිද්ධ වෙනවද කියලා ඇහුවොත් ආනන්ද, එහෙම පත්‍යක් තියනවද, එහෙම හේතුවක් තියනවද කියලා ඇහුවොත්, යම් හේතුවකින් ජරා මරණය සිද්ධ වෙනවද, එහෙම හේතුවක් තියනවද කියලා ඇහුවොත් එහෙම අත්තිස්ස වචනීය මොකද්ද කියන්න ඕන? එහෙම එකක් තියනවා. මේ ජරා මරණය වෙන්නේ නිකන් නෙවෙයිනේ. මේ එතකොට එහෙම කියන්න ඕන ආනන්ද, කොහොමද එහෙම එකක් තියෙනවා? කිම්පච්චා ජරා මරණන්ති ඉති චේ වදෙය්‍ය, මොකක් නිසා කිම්පච්චා කුමක් පත්තියේ ජරා මරණය වෙනවද කියලා කොහොමද කියන්නේ? ජාතිපච්චා ජරා මරණ, මොකක් නිසාද? ජාතිපච්චා ජරා මරණ. දැන් මම මේක ටික කෙටියෙන් කියාගෙන යන ඉස්සරහට ලොකු විස්තරයක් තියෙනවා. මේක හරියට උද්දණ්ඩක් වගේ. මේ මහා නිධාන සූත්‍රය ටිකක් කපනකොට හපන්න තමයි රසය. ඒ නිසා මේ සූත්‍රයේ අවසානය තමයි බොහොමත්ම රසවත්. ඒ නිසා මේක බොහොම රසය එකක්. එතකොට කුමක් නිසාද, කුමක් පත්තියෙන්ද ජරා මරණය කියලා ඇහුවොත් කවුරු හෝ, එහෙම ජරා මරණයට පත්‍යක් තියනවද කියලා ඇහුවොත් කියන්න ඕනි මොකද්ද? එහෙම එකක් තියෙනවා. මොකද්ද ඒකට හේතුව, ජරා මරණයට හේතුව මොකද්ද? ජාතිය. ජාති කියලා කියන්නේ ඉපදීමයි. එතකොට අත්ති ඉදප්පච්චයා ජාති ඉති පුට්ඨේන සතා ආනන්ද, අත්තිස්ස වචනීයං. එතකොට ආනන්දේ, යම් පත්තියකින් ජාතිය නැත්නම් ඉපදීම වෙනවනම් එහෙම පත්තියක් තියනවද, එහෙම හේතුවක් තියනවද කියලා ඇහුවොත් එහෙම කියන්න වෙන්නේ මොකද්ද? එහෙම හේතුවක් තියනවා. එතකොට කුමක් කිමෙක් කුමක් පත්තියෙන් ජාතිය සිද්ධ වෙනවද කියලා කියනවනම් කොහොමද? භවපත්‍ය ජාති. කුමක් නිසාද? භවය නිසා. මොකක් නිසාද? භවය නිසා. එතකොට ඒව පස්සේ විස්තර කරන මොනවද? කාම භව, රූප භව, අරූප භව, ඔය ආදී වශයෙන් මේ හැම එකක්ම පසුවට විස්තර වෙනවා. ඒ නිසා අපි මේ ටික කෙටියෙන් දැනගමු. ඊළඟට ඇහුවොත් අත්තිපච්චය භවෝති ඉති පුට්ඨේන සතා ආනන්ද අත්තිස්ස වචනේ. ඒතොර ඇහුවොත් එහෙම මේ භවයට පත්‍යක් තියනවද, හේතුවක් තියනවද කියලා කියන්න වෙන්නේ භවයට හේතුවක් පත්‍යක් තියනවා. ඒ මොකක්ද කියලා ඇහුවොත් කොහොමද කියන්න ඕනේ? උපාදාන පච්චය භවෝති ඉමස්ස වචනීය. කොහොමද කියන්න ඕනේ? උපාදානය තමයි භවයට හේතුව කියලා කියන්න වෙනවා. එතකොට අත්ති ඉදප්පච්චයා උපාදානන්ති ඉතිපුට්ඨේන සතා ආනන්ද අත්තිස්ස වචනීයං කිම්පච්චයා. දැන් කවුරු හරි කෙනෙක් ඇහුවොත් උපාදානයට හේතුවක් පත්‍යක් තියනවද කියලා කියන්න වෙන්නේ. එහෙම එකක් තියෙනවා. මොකක්ද කියලා ඇහුවොත් එහෙම කොහොමද කියන්නේ? තණ්හාපච්චයා උපාදාන. මේ වචන දෙක හොඳට මතක තියාගන්න ඕන. මොකද්ද තණ්හාපච්චයා? තණ්හාව තමයි උපාදානයට හේතුව. දැන් ජරා මරණයට හේතුව මොකද්ද? ඉපදීම. ජාතියට හේතුව මොකද්ද? භවය. භවයට හේතුව මොකද්ද? තණ්හා. අත භවයට හේතුව උපාදාන. උපාදානයට හේතුව මොකද්ද? තණ්හා. අත්ති ඉදප්පච්චයා තණ්හාති පුට්ඨේන සතා ආනන්ද අත්තිස්ස වචනීයං කිම්. එතකොට තණ්හාවට හේතුවක් තියනවද කියලා ඇහුවොත් එහෙම කියන්න වෙනවා. එහෙම එකක් තියෙනවා. මොකක්ද කියලා ඇහුවොත් වේදනාපච්චයා තණ්හාති ඉමස්ස වචනීය. මම මේ දැන් අහනවා. දැන් මේක මේ සිහියෙන් දහන්නේ කියලාත් බලනවා. එතකොට කොහොමද තණ්හාවට හේතුව මොකක්ද කියලා ඇහුවොත් කියන්න වෙන්නේ මොකක් කියලාද? වේදනාව. වේදනාව තමයි තණ්හාවට හේතුව. අත්ති ඉදප්පච්චා වේදනාති ඉතිපුට්ඨේන සතා ආනන්ද. කවුරු හරි කෙනෙක් අහනවා එතකොට මේ වේදනාවට හේතුවක් තියනවාද? එතකොට තියෙනවා. මොකද්ද වේදනාවට හේතුව? වේදනාවට හේතුව පස්සපච්චා වේදනාති ඉමස්ස වචනීය. මොකද්ද පස්සපච්චා වේදනා ඉමස්ස වචනීය? මේ කියන්න ඕනේ වේදනාවට හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි පස්සේ. එතකොට අහනවා යහුවොත් ඉති ඉදප්පච්චයා ඉති ඉදප්පච්චයා පස්සෝති ඉති පුට්ඨේන සතා ආනන්ද අත්තිස වචනීය. එතකොට අහනවා මේ ස්පර්ශයට හේතුවක් තියෙනවද? එතකොට ස්පර්ශය කුමක් නිසා පැනවෙනවද? එහෙම කියලා ඇහුවොත් මේකට හේතුවක් පත්‍යක් තියෙනවද කියලා කියන්න වෙනවා. තියෙනවා. මොකද්ද? මොකද්ද? භාග්‍යවත් උන්වහන්සේ මෙතන දේශනා කරනවා වදෙය්‍ය නාම රූප පත්‍ය පස්සෝති ඉමස්ස වචනීය. වෙනද අපි ඉගෙන ගත්තේ කොහොමද? දැන් මෙතන ඉගෙන ගන්න කොහොමද? එතකොට මේක ගැන අපි කතා කරමු. ඉස්සෙල්ලා මේ කාරණා ටික කෙටියෙන් මතක් කරගමු. එතකොට දැන් නොතන මතක තියාගන්න ඕනේ. දැන් අපි කතා මෙතන සඳහන් වෙන්නේ නැහැ. මොකක්ද? සලායතන පිළිබඳව සඳහන් වෙන්නේ නැහැ. එහෙනම් මේක එකත් මෙතනම විසඳමු. මෙතන ඒක සඳහන් නොකරන්න හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි ධර්මයේ පරයය වශයෙන් විවිධ තැන්වල විවිධ පරයයන් එකම ධර්ම කාරණාව විස්තර කරපු බව අපි මුලින් සූත්‍රවලත් සාකච්ඡා කළා. නේද? ඒක අමුතුම උදාහරණ දෙන්න ඕනේ නැහැ. ඒතර මෙතන මේ පස්සය කියලා කියනකොටම ස්පර්ශය කටගන්න අවශ්‍ය වෙන කාරණා තුනක් තියෙනවා. මොකක්ද? ආධ්‍යාත්මික රූපයත් බාහිර රූපයත් විඥානය. දැන් පස්සය කියනකොටම එතන නොකියුවත් තියෙන එකක් තියෙනවා. මොකද්ද? ආයතන ටික තියෙනවා. තේරුණා? ඒක සලායතන. එතන මොකද සලායතන නැතුව මේ ස්පර්ශය කිසිම හේතුවකින් පැනෙන්නේ නැහැ. ඒ නිසා සමහර පරියායේදී මේ සලායතන දක්වනවා. සමහර පරියායේදී මේ සලායතන දක්වන්නේ නැහැ. නමුත් සලායතන නැහැ කියලා කියන්නේ නැහැ. මොකද අතන ස්පර්ශය කියලා කියන්නේම අර තින්නම් සංගති පස්සෝ ඒ කාරණා තුන එතෙන්ට එකතු වෙන නිසාම. දැන් අර අපි නාම ධර්ම ගැන කතා කරද්දිත් එහෙම කිව්වනේ නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන විදිහත් ඒ වගේම පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියන ස්වභාව විදිහත් අපි ඒක කතා කළා. ඒක. එතකොට හොඳයි. අත්ති ඉදප්පච්චයා පස්සෝති ඉතිපුට්ඨේන සත ආනන්ද. ඒතර ස්පර්ශයට මොකක් හේතුවක් පත්‍යක් තියෙනවද හොත් තියෙනවා කිව්වා. ඒක මොකද්ද කියලා ඇහුවොත් නාම රූප. ඒතකොට අත්ති ඉදප්පච්චයා නාම රූපාන්ති ඉතිපුට්ඨේන සත ආනන්ද අත්තිස වචනීය. ඒතකොට නාම රූප වලට හේතුවක් තියෙනවද කියලා ඇහුවොත් තියෙනවා. මොකක්ද හේතුව? විඥාන පච්චයා නාම රූප. ඒතර විඥානීය තමයි හේතුපත්‍ය මොකේදද? නාම රූප වලට. හොඳයි. ඒතකොට මතක තියාගන්න ඕන විඥානය තමයි හේතුපත්‍ය නාම රූප වලට. මේක හොඳට මතක තියාගන්න. මේක ගැන තමයි උගන්වන්න හදන්නේ. මොකද්ද? විඥානය නාම රූප වලට පත්‍ය හේතුව මොකක්ද? විඥානය. එතකොට දැන් පංචස්කන්ධය විස්තර කරනකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා එකට විස්තර කරනවනේ. තේරුණාද? එතකොට දැන් මේ පටිච්ච සමුප්පාදයට අනුකූලව ගත්තාම මේ නාම රූප දෙකට හේතුව මොකක්ද? විඥානය. තේරුණාද? හේතුව මොකද්ද? විඥානය. මේක කොමක් විතරම විස්තර කරන්නම්කෝ. එතකොට මේක හරියට උදාහරණකින් මතක තියාගත්තොත් එහෙම මතකේ තියාගත්තොත් අවබෝධ කරගත්තොත් වී ඇටයක් වගේ. එතකොට වී ඇටේ පොත්ත සුද්ධ කළා ඇටේ අරගෙන මඩේ දැම්මොත් පළවෙයිද? පළවෙන්නේ. එහෙනම් පොත්ත පිටින් මඩේ දැම්ම පළවෙයි. එහෙනම් විඥාණය කියලා කියන්නේ මේ නාම රූප ටික දරාගෙන ඉන්න එකයි. හරියට වී ඇටේ වගේ ඒකට පුළුවන් තව තැනක පළවෙන්න, පළවෙලා ඊට වඩා විශාල ඵලදාවක් ලබා දෙන්න. ඊළඟට මේ පරම්පරාව නොකඩී පවත්වාගෙන යමේ හැකියාව තියෙනවා. ඒකට හරියට අර වී ඇටේ වගේ පොත්ත වෙනිම ගත්තොත් ඒකට ඇටේ වෙනිම ගත්තොත් ඒත් වැඩක් නෑ. එතකොට ඔක හොඳට මතක තියාගන්න. මොකද ඉස්සරහට මේ මම මේ කියන හැම කාරණාවක් මුමනා වෙනවා. හොඳයි. එතකොට දැන් අපි ඉගෙන ගත්ත මොකද්ද? මේ නාම රූප වලට හේතුව මොකද්ද? විඥානය. ඒක අපි පංචස්කන්ධය කතා කරනකොටත් අපි ඉගෙන ගන්නවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා එකට ඉගෙන ගත්තට මේ ඔක්කොම දරාගත්තු එක තමයි විඥානය කියලා කියන්නේ. හොඳයි. එතකොට අත්ති ඉදප්පච්චයා විඥානන්ති ඉතිපුට්ඨේන සත ආනන්ද අත්තිස්ස වචනීය. කිම්පච්චයා විඥානන්ති ඉතිවේ වදිති චේ වදෙය්‍ය නාම රූප පච්චයා විඥානන්ති ඉමස්ස වචනීය. එතකොට හොඳට තේරුම් ගන්න ඕනේ. හොඳට සිහියෙන් ඉන්න ඕනේ. කොහොමද? එතකොට අහනවා කොහොමද මේ විඥාණයට දැන් නාම රූප වලට මොකද්ද පත්‍ය කිව්වේ? විඥාණය. එතකොට කවුරු හරි අහනවා මේ විඥාණයට පත්‍යක් තියනවද හේතුවක් තියනවද කියලා. එතකොට එහෙම ඇහුවොත් කියන්න වෙනවා තියෙනවා. අත්තිස වචනීය. කිම්පච්චය නාම රූප කිම්පච්චය කිම්පච්චය විඥානන්ති ඉති වේවදය. එහෙම ඇහුවොත් කුමක් හේතුවෙන් මේ විඥානය වෙනවද කියලා. නාම රූප පච්චය විඥානන්ති. දැන් තේරුණාද? නාම රූප පත්‍යෙන් විඥානය වෙනවා. විඥාන පත්‍යෙන් නාම රූප වෙනවා. මේක හරියට සර්පයෝ දෙන්නේ කින විසගෝර සර්පයෝ දෙන්නේ එකෙක්ගේ නකුට අනිත් කෙනා ගිලිනවා. අනිත් එකගේ නකුට අනිත් එකා ගිලිනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? එක්කෙනාට එක්කෙනා ඊළඟ නැහැ. අන්න ඒ වගේ මේ නාම රූප පත්‍යයෙන් විඥාණය වෙනවා, විඥාන පත්‍යයෙන් නාම රූප වෙනවා. හරියට එක්කෙනෙකුට එක්කෙනෙක් ගිලගෙන ඉන්නවා වගේ. උදාහරණයකට කිව්වොත් විසගෝර සර්පියෝ දෙන්නෙක් මේ දෙන්නම ඒ කුමක් නිසාද? විසගෝර ජාති ජරා ව්‍යාධි මරණය පැනවෙන නිසා. එතකොට මේක හරියට එක්කෙනෙකුට එක්කෙනෙක් ගිලගෙන ඉන්නවා වගේ ස්වභාවයක් තියෙන. හොඳයි, මම මේ උපමා කියන්නේ තේරුම් ගන්න පහසු වෙන. හොඳයි, එතකොට මීට වඩා හොඳ උපමා ඇති තමන් හිතලා කල්පනා කරලා බලන්න ඕන. එතකොට ඉතිකෝ ආනන්ද නාම රූප පත්‍යා විඥානං එන්නේ නිසා ආනන්ද මොකද්ද කියන්නේ? නාම රූප නිසා විඥාන වෙනවා. විඥාන පත්‍යා නාම රූපං විඥානේ පත්‍යේ නාම රූප වෙනවා. නාම රූප පත්‍යා පස්සෝ නාම රූප පත්‍යෙන් පස්සේ වෙනවා. පස්ස පත්‍යා වේදනා, වේදනා පත්‍යා තණ්හා, තණ්හා පත්‍යා උපාදානං, උපාදාන පත්‍යා භව, භව පත්‍යා ජාති, ජාති පත්‍යා ජරා මරණං, ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස සම්භවಂತಿ ඒව මේ තස කේවලස දුක්ඛක්ඛන්දස සමුදයෝ හෝති. එතකොට කවුරු හරි කෙනෙක් ඇහුවොත් මිස් මේ අවිද්‍යාවට, අවිද්‍යාව පැනවෙන්නේ කුමක් පැනුණාමද කියලා. මම මේ සූත්‍රයේ නැති කාරණාවක් මම මේ ගත්තේ. අවිද්‍යාව පැනවෙන්නේ, අවිද්‍යාව සමුදය වෙන්නේ. සමුදය වෙනවා කියන්නේ හට ගන්නවානේ. ඔව්. එතකොට අවිද්‍යාව සමුදය වෙන්නේ කුමක් සමුදයෙන්ද කියලා ඇහුවොත් ආශ්‍රව සමුදය, අවිද්‍යා සමුදය. එතකොට ආශ්‍රව නිසා තමයි අවිද්‍යාව පැනවෙන්නේ. ආශ්‍රව කියන්නේ මොනවද? කෙලෙස්. එතකොට කෙලෙස් අපි කොට හතරකටත් බෙදලිගෙන ගන්නනේ. කාම ආශ්‍රව, භව ආශ්‍රව, ditthi ආශ්‍රව, අවිද්‍යා ආශ්‍රව කියලා. තේරුණා? එතකොට මේ අවිද්‍යාවනේ සත්‍ය සසර තුල අරගෙන යන්නේ, උපදවන්නේ, දිරා යන්නේ, මරණයට පමුණුවන්නේ මේ අවිද්‍යාවෙන් වෙලුණු නිසා. අර කියන්නේ අනවතග්ග අයම් බික්ක වේ සංසාරෝ කුප්පහ කෝටින පඤ්ඤායති. අවිද්‍යා නීවරණං තණ්හා සංයම. ඉතින් මොකක් නිසාද? අවිද්‍යාවෙන් වෙහිච්ච නිසා. මේ භවයක් භවයක් පාසා මේ අවිද්‍යාව කොහොමද ගිනියන්නේ? මුකේද ගිනියන්නේ? මුකේද තියෙන්නේ? විඥාන නාම රූප වල. තේරුණා? එතකොට මෙන්න මේ විඥාන නාම රූප පිළිබඳව තියෙන අනුවබෝධිය තමයි ආශ්‍රව පැන නගින්න හේතුව. ආශ්‍රව පැන නගිනවා කියලා කියන්නේ ඒක නිසා තමයි කාමාශ්‍රව තියෙන්නේ. මොකක් නිසාද? මේ විඤ්ඤාණ නාම රූප කියන මේ ධර්මයන්ගේ අනවබෝධය නිසා. එතකොට එහෙම අවබෝධයක් නැති නිසා ආශ්‍රව හට ගන්නවා. කාමාශ්‍රව, භවශ්‍රව ආදි වශයෙන්. එතකොට ඒ කියලා කියන්නේ අවිද්‍යාව පැන නගින හට ගන්න. තේරෙනවද? එතකොට ඉන්නේ ඒ නිසා තමයි අපි මේ විඥාණය මොකක්ද, නාම ධර්ම මොකක්ද, රූප මොකක්ද කියලා අවබෝධ කළ යුත්තේයි. ඒ අවබෝධයේ හේතු වෙනවා ආශ්‍රව දුරු කරන්න. ආශ්‍රව දුරු කරනවා කියලා කියන්නේ පටිච්ච සමුපාදය අවබෝධ කරගන්නවා කියන එක. තේරෙනවද? එතකොට හොඳයි, දැන් අපි කතා කළා කොහොමද දැන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා මේ ජරා මරණයට මොකද්ද හේතුව? ජරා මරණයට හේතුව ජාති, ඉපදීම. ඉපදීමට හේතුව මොකද්ද? භවය. භවයට හේතුව මොකද්ද? උපාදානය. උපාදානයට හේතුව තණ්හා. තණ්හාවට හේතුව වේදනාව. වේදනාවට හේතුව ස්පර්ශය. ස්පර්ශයට හේතුව වෙනද අපි ඉගෙන ගත්තා සලායතන, අද ඉගෙන ගත්තා නාම රූප. ඒක නාම රූප වල හේතු විඥානේ. විඥානේට හේතු නාම රූප. හොඳ. එතකොට එන්නේ නිසා තමයි අපි කියන්නේ නාම රූප පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූප. එතකොට ජාති පත්‍ය ජරා මරණං තීතිකෝ පනේතං උත්තං ආනන්ද ඉමිනා පේතං පරියායේන වේදිතබ්බං යතා ජාති පත්‍ය ජරා මරණං ජාති ච හි ආනන්ද. මේ කෙටියෙන් කිව්වොත් මෙන්න මේ ටික කොහොමද ආනන්දය මේ ජරා මරණං තීතිකෝ පනේතං වුත්තං ආනන්ද ආනන්දේ ජාතිපත්තෙන් ජරා මරණයේ වේයයි මෙසේ මෙය කියන ලදී. දැන් අපි ඉගෙන ගත්තනේ මොකක් නිසාද ජරා මරණය. එතකොට ආනන්ද ජාතිපත්තියෙන් ජාති හේතුවෙන් ජරා මරණය වෙනවා කියලා ඒක පවසනවා. ඒක ඒ විදිහට දේශනා කරනවා, මේ විදිහට ප්‍රකාශ කළා. ආනන්දේ යම්සේ ජාතිපත්තියෙන් ජරා මරණය වේද මේ කරුණින් දත යුතුය. මොන කරුණින්ද? ආනන්දේ හැම අයුරින්ම හැම ලෙසකින්ම ජාතිය කිසිවෙකුට කිසිදු තැනක නොවීනා විභාග විසින් දෙවියන් දෙව් බව පිණිස හෝ ගන්ධබ්බයන් ගන්ධබ්බ බව පිණිස හෝ යක්ඛාණං වා යක්ඛත්තාය යක්ෂෝ යක්ෂ බව පිණිස හෝ භූතාණං වා භූතත්තාය භූතයෝ භූත බව පිණිස හෝ මනුස්සාණං වා මනුස්සත්තාය මිනිස්යෝ මිනිස් බව පිණිස හෝ චතුප්පාදාණං වා චතුප්පාදාය සිව්පා වූ සිව්පා වූ බව පිණිස හෝ පක්ඛීණං වා පක්ඛිත්තාය පක්ෂීන් පක්ෂි බව පිණිස හෝ සිරින්සපාණං වා සිරින්සපත්තාය මේ බඩගාන උරග සත්තුන් උරග බව පිණිස හෝ තේසං ච ආනන්ද සත්තානං තතත්තාය ජාති නා භවිස්ස සබ්බසෝ ජාතියා අසති ජාති නිරෝධෝ අපිනුකෝ ජරා මරණං පඤ්ඤායේ තාති. එතකොට අහනවා මේ දෙවිය දිව්‍ය භවයේ උපදිනවා, එහෙම මිනිස්සු මනුස්ස භවයේ උපදිනවා, ගන්ධබ්බයෝ ගන්ධබ්බ යේ උපදිනවා, එතකොට සිව්පාවන් හැටියට උපදිනවා. මෙහෙම ජාතියක් පැනවෙන්නේ නැත්නම් තේරෙනවද? මෙහෙම උපතක් කොතනකවත් පැනවෙන්නේ නැත්නම් කිසිම අයුරකින් කිසිම විදිහකින් මෙහෙම උපතක් පැනවෙන්නේ නැත්නම් ජරා මරණය පැනවෙනවද කියලා අහන. තේරුණාද? මේ දෙවියන්ගේ දිව්‍ය බව පිණිස, මිනිස්යන්ගේ මනුෂ්‍ය භවය, තිරිසන් සතුන්ගේ ඒ භව, එහෙම ඉපදීම පැනවෙන්නේ නැත්නම් ජරා මරණයක් පැනවෙනවද කියලා අහන. පැනවෙනවද? නෝ හේතම් බන්තේ. ඒකට හේතු නැහැ කියනවා. එහෙම වෙන්නේ නැහැ කියනවා. තස්මාහි දානන්ද ඒසේව හේතු ඒතන් නිධානං ඒස සමුදයෝ ඒස පච්චයෝ ජරා මරණස්ස යදිධන් ජාති. ඒ නිසා ආනන්ද යම් ජාතියක් වෙනවනම් මේක තමයි මොකද්ද හේතුව පත්‍ය මොකේටද? ජරා මරණයට කියලා මේ කියපු කාරණා ටිකම දැන් විස්තර වශයෙන් කියනවා. ඊළඟට දැන් ජාති උනේ ජාතිය තමයි අර විස්තර කළේ. මොකක්ද? ජාතිය කියන්නේ කොහොමද? දෙවියෝ වශයෙන් උපදිනවා, මිනිස්සු මේ එතකොට මේ මේ මේ ඒ ඒ භවයන්හි උපත පැනුණේ නැත්නම් අපිට මරණයක් පැනවෙන්නේ නැහැ නේ. උපත පැනවුණු නිසා තමයි මරණය පැනවෙන්නේ. බහුපත්‍ය ජාති ති ඉතිකෝ පනේතං උත්තං ආනන්ද ඉමිනා පේතං පරියායේන වේදිතබ්බා. බහුපත්‍ය ජාති භවේ නිසා තමයි ඉපදීම කියලා එහෙම කිව්වනේ. එහෙම මේ පරියායෙන් දැනගන්න ඕන. මොන පරියායෙන්ද? බවෝචහි ආනන්ද නාභවිස්ස සබ්බේන සබ්බං කිසිම ආකාරයකින් කිසිම විදිහකින් කිසිම තැනක මේ භවයේ පැනවෙන්නේ නැත්තම් භවයේ පැනවෙන්නේ නැත්නම් මොන භවයේද කාම භවෝ රූප භවෝ අරූප භවෝ මොන භවයේද කාම භව රූප භව අරූප භව කියන මේ භව තුන පැනවෙන්නේ නැත්නම් සබ්බේ සබ්බසෝ භවේ අසති කිසිඳු භවයක් අසති කියන්නේ නැහැ කියන එකයි භව නිරෝධෝ භවයේ නිරෝධය වෙලා අපිනකෝ ජාති පඤ්ඤා ඒතාති එහෙම වුණොත් ජාතිය පැනවෙනවද මොකක් නැත්නම් කිසිම අයුරකින් කිසිම තැනක භවයක් නැත්නම් තේරෙනවද එතකොට මේ කාම භව කියන්නේ මොකටද දිව්‍ය ලෝක හයත් මනුෂ්‍ය ලෝකයක් සතර පහයත් කාම දුගති භූමිනේ ඒ කාම භවයට අයිති එතකොට රූප භව කියලා කියන්නේ රූපාවචර බ්‍රහ්ම ලෝක දැන් ඒකේ උපදින්න මොකද කරන්න රූපාවචර බ්‍රහ්ම ලෝක තියෙනවා ඒ වදලත් පුළුවන් ධ්‍යාන රූපාවචර රූපා ධ්‍යාන වඩන්න ඕන අරූපාවචර භූමිය උපදින්න අරූප ධ්‍යාන ඒක සංසේ ජෝහ ධ්‍යානක ඉඳලා රූප ධ්‍යාන මරණ තොරේ නැත්තම් ධ්‍යානයක සමවදිච්ච වෙලාවක මරණයක් සිදු වෙන දෙතරද නැත්තම් ධ්‍යාන සිතකින් මැරෙන්න නැත්තම් ඔව් දැන් ඒව දැන් මේ මේ මෙහිම කිව්වට මේ දැන් රූප ධ්‍යාන අරූප ධ්‍යාන කියලා කිව්වට අරූප ධ්‍යානයක් කියන එකක් අඳුරලාවත් තියෙනවද කියලා හිතෙහි මේ සූත්‍ර සාකච්ඡාව අපි ඉස්සරහට අවසාන හරිය ගත කරනකොට තේරුණා. කියන්නේ ඒ තරම් ගැඹීර වූ එකක්. හැබැයි ඒකට ඒක නෙවෙයි අපි අරමුණ. ඊටත් එහා වූ එකක් තමයි අරමුණ. නිසා දැන් එතකොට අපි භවය කියලා කියන්නේ මොකේද? කාම භවය, රූප භවය, අරූප භවය. මෙන්න මේ කියන භව තුන පැන කිසිම අයුරකින් කිසිම තැනක කිසිම පරියායකින් පැනවිලා නැත්නම් එතකොට ජාතියක් වෙනවද ජාතියක් වෙන්න නෑ නං ජාතිය පැනවෙන්නේ මෙන්න මේ භව තුන පැනවෙන නිසා නෝ හේතම් බන්තේ එහෙම වෙන්නේ නෑ කොහොම වෙන්නේ නැද්ද කිසිම අයුරකින් කිසිම විදියකින් කිසිම ආකාරයකින් භවමේ භවය තුන නැත්නම් භව නිරෝධනම් ජාතියක් පැනවෙන්නේ නැහැ. තස්මාහි නානන්ද ඒසේව හේතු ඒතන් නිදානං ඒස සමුදයෝ ඒස පච්චයෝ ජාති අදිදම් භවෝ. මෙන්න මේක තමයි හේතුව නිදානය. මොකේදද? ජාතිද. භවය. ජාතියට හේතුව මොකද්ද? භවය. හරිනේ? හොඳයි. එතකොට උපාදාන පච්චයා භවෝති ඉතිකෝ පනේතම් වුත්තා. උපාදානය භවයට හේතුවක් කියලා කිව්වනේ. එතකොට ඒක මේ පරියායෙන් දැනගන්න ඕන. මොන පරියායෙන්ද? යතහ උපාදානං උපාදානංච හි ආනන්ද න භවිස්ස සබ්බේන සබ්බං සබ්බතා සබ්බං කස්සචි සෙයති දං කාමුපාදානං වා දිට්ඨුපාදානං වා සීලබ්බතුපාදානං වා අත්තවාදුපාදානං වා සබ්බසෝ උපාදානේ අසති උපාදාන නිරෝධෝ අපිනුකෝ භවෝ පඤ්ඤා ඒතහති. එතකොට මෙන්න මේ කියන උපාදාන දුරුණා. මොන උපාදානද? කාම උපාදාන, දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන, අත්තවාද උපාදාන. මේ කියන උපාදාන කීයක්ද? හතරයි. මේ උපාදාන කියන වචනේට මෙන්න මේ ඔක්කොම ටිකයි තියෙන්නේ. තේරුණාද? එතකොට දැන් ස්වභාවය වසයම මෙන්න මේ උපාදාන රාසිය මේ සත්‍යයෝ අරගෙන හින්නේ. දැම් මේ අඳුරගන්න ඕනි අපිට මේක අයින් කරගන්න. එතකොට මොකක්ද මේ කාම උපාදාන කියල කියන්න. මේ පංචකාම සම්පත්තියට තියෙන කැමැත්ත. ඒක සියලු සත්‍යයෝ කැමති එක. එතකොට සියලු සත්‍යයෝ කිව්වහම දෙවිවරුත් මනුෂ්‍ය ඒ හිරිලු දෙනා කැමති. එතකොට මොකද්ද මේ මේ මේක මේ කාම උපාදාන දිට්ඨි උපාදාන කියලා කියන්නේ මොකක්ද? දෘෂ්ටි දැන් ගත්තොත් එහෙම 62ක් මිත්‍යා දෘෂ්ටිය කියලා කියනවා. 62 62ම එකේ තියෙන්නේ මොකේද? ඇත නැත කියන දෙකේ තේරුම. මෙන්න මේක හොඳට තේරුම් ගන්න ඕන. කියන නිසා පිළිනු ගන්න ඕන. හිතින් මෙනෙහි කරන්න ඕන. මෙනෙහි කළා තමන්ට වැටහෙනවා නම් ප්‍රත්‍යක්ෂයට තේරෙනවා නම් විතරක් පිළිගන්න ඕන. මොකක්ද මේ යමක් ඇත කියනකොට ඒක දිට්ඨිය. අන්න ඒකම මම මුලින් කිව්වේ පටිච්ච සමුප්පාදය දැනගන්න ඕන. ඇත නැත දෙකෙන් අයින් වෙලා මැද ජීවත් වෙන්න. එතකොට ඇත කියන එක ගන්නකොටම ඒක අවකාශයට සාපේක්ෂව තමයි ඇත කියන න්‍යායය පැනවෙන්නේ. මොකීට සාපේක්ෂව? අවකාශයට. උදාහරණයකට කිව්වොත් මේ වීදුරුව මෙතන ඇත. ඇත කියන එකට එකක් වශයෙන් ගන්නකොටම මොකීට සාපේක්ෂවද ගන්න? අවකාශයට. දැන් ඒක තේරෙනවද? එතකොට අපි හිතමු හිතින් අපි පහුගියපු එකක් පහුගියපු අපි හිතමු අපේ ගෙදර මල් පැලයක් තිබුණා. ඒක අපි හොඳ වටින මල් පැලයක්. ඒක අපි ඒක මැරිලා ගිහිල්ලා දැන් අපිට ඒ වුණාට හිතින් ඒක සිහියට එනවා. එතකොට එතනත් එන්නේ මොකද්ද? මෙහෙම එකක් තිබුණා කියන එකක් හැටියට ගත්තු එකක් තමයි මේ ධර්මය අනවබෝධ කළ සියලු දෙනාටම ඇති වෙන්නේ. එතකොට මොකකට සාපේක්ෂවද බලන්නේ? කාලයට සාපේක්ෂව බලන්න. මොකේට සාපේක්ෂවද? කාලයට. දැන් බලන්න මොකේට සාපේක්ෂව? අවකාශයට සාපේක්ෂව. බලන්න හොඳට අපි මොකක් හරි ඇත හෝ නැත කියනවා නම් ඒ බලන්නෙම මේ අවකාශයට සාපේක්ෂව. හිතින් හිතලා යමක් ඇත හෝ නැත කියලා පනවනවා නම් ඒක කාලයට සාපේක්ෂව. අවකාශය කියන එක සත්‍ය වශයෙන්ම පවතින එකද? මේ කතා කරන අවකාශය කියලා කියන්නේ මේ හිස් වූ ස්වභාවයයි. ධර්මයේ තවද අවකාශයක් තිබෙනවා. ඒ අවකාශය තමයි මේ ගහක් ගත්තාම ඒ ගහ එක මොහොතක වැඩෙනවා නෙවෙයි. හැම මොහොතකම වැඩි වැඩි තියෙනවා. එතකොට ඒ හැම මොහොතකම වැඩෙන කොට මේ රූප ධර්මයෝ පට්ඨ වියාපෝ තේජෝ වායෝ කියන මේ සුද්ධාෂ්ටක කියලා අපි මේ ඉගෙනගෙන තියෙනවා. එතකොට ඒවා හැම මොහොතකම ඇති වෙවි. මොහොතක් කියන්න බෑ. හැම වෙලාවකම ඇති වෙවි නැති වෙවි තියෙනවා. අන්න ඒ ඇතිවීම නැතිවීම අතර තිබෙන එකටත් කියන මොකක් කියලාද? පරිච්ඡේද අවකාශය කියලා කියනවා. නමුත් ඒක නෙවෙයි මම මේ කියන්නේ. අපිට ඇහැට පේන යමක් අපිට ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයට ගෝචර වෙන යමක් වේනා ඒ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයට ගෝචර වෙන සියලුම දේ ඇත හෝ නැත කියන න්‍යායට ගන්නේ මේ කාලයටත් අවකාශයටත් සාපේක්ෂව. හොඳට හිතන්න ඕන. හොඳට කල්පනා කරලා බලන්න ඕන. එහෙමද කියන එක. එතකොට අන්න එහෙම තීරණය කරනකොට අපි කාලයට සහ අවකාශයට සාපේක්ෂව තීරණය කරනකොට අපි මොකේද වැටිලා තියෙන්නේ? සසරට. ඔව්. අපි පටිච්ච සමුප්පාදයෙන් ඈත් වෙලා තියෙනවා. මම කියන එක තේරෙනවද? අපි ඇත නැත න්‍යායට වැටිලා තියෙනවා. ඒකෝ ඇත නැත න්‍යාය කියලා කියන්නේ සම්මයා දෘෂ්ටියක්ද මිත්‍යා දෘෂ්ටියක්ද? දැන් මෙතන මෙතන ගහක් ඇත කියලා අපි එකපාරට දකිනවනේ. මේ කියන්නේ හොඳට තේරුම් ගන්න ඕනේ. නැත්නම් අන්න හාමුදුරුවෝ මේ මොනවද කිව්වා කියලා කියයි හොඳේ. මේ මේ ගහක් තියනවා කියලා. දැන් අපි හිතමු අපි කඩේකට යන. කඩේකට ගියාම කඩේට එනවා අපි දන්න කියන මිනිස්සෙක්. දැක්ක ගමන්ම ආ මෙතන මේ මිනිස්සේ ඉන්නවනේ කියලා එනවා අදහස. ඒක මුඛයට සාපේක්ෂවද ගත්තේ? අවකාශයට සාපේක්ෂ. මේ මිනිස්සයා මෙතෙන් දැන් නැහැ. නැහැ කියලා ගත්තම මුඛයට සාපේක්ෂ. ඒත් අවකාශයට සාපේක්ෂ. හිතින් ගත්තනම් හිතින් තමයි ගන්නෙ. නමුත් අතීතය ගැන ගත්තොත්, අනාගතය ගැන ගත්තොත් අපි ඒව ගන්නේ කාලයට සාපේක්ෂව. ඒ දෙක කියලා කියන්නේම ඇත්ත නැත දෙක. අපි අර සමිද්දි සූත්‍රයේදී ඉගෙන ගත්ත මතකද දන්නේ? කාලය කියන එක පේන්නේ නැහැ කියලා. චන්නෝ කාලෝ නදිස්සති නේ. කාලං වෝහන්න ජානාමි. මම කාලය කියන එක දන්නේ නැහැ. කාලය කියන එක වැහිලා තියෙන්නේ. එහෙම කියලා කිව්වා. හොඳ. එතකොට දැන් මම මේක කියවමු කීයටද? මේක කිව්වේ මොකද? ඔව්. ditthi upadana. දැන් කාම උපාදානිය කියන එක තේරෙනවනේ හැමෝටම. හැබැයි ditthi upadana කියන එක ඔන්න ඔය දෙකට වැටෙනකොට අර ඔක්කොම දුස්තියින් ටික තියෙනවා. ඇයි? ඒක ආරක්ෂා කරගන්න දෙයියොද බ්‍රහ්මේද ඔක්කොම ටික කරනවා. ඒක නැති වෙනවට ඒක ආරක්ෂා කරගන්න උත්සාහ කරනවා. ඇයි? මේක ඇත්ත නැත න්‍යායින්නේ දැක්කේ. සම්මා දුට්ටියෙන්ද දිට්ටියෙන්ද දැක්කේ නෑනේ. සම්මා දිට්ඨිය නම් මේක ඇත්තද නැතද? ඇත්තද? ඒක මොකද්ද? හේතු නිසා තියෙන නිසා තියෙනවා. නැත්තම් මොකද්ද? හේතු නැති නිසා නෑ. තේරුණා? හේතු ටිකයි නැත්තේ. හේතු නැති නිසා? ඒතොර ඇත්ත නැත කියන එක නෙවෙයි මේ. තේරුණා? ඒතොර ඇත්ත කියනත් නැත කියනත් දෙකට නොහෙටි මැද ඉන්න නම් මේ පටිච්ච සම්පදාය දැනගන්නම ඕන. හොඳයි. ඔව්. ඊළඟට ප්‍රශ්න තියනවා නම් අහන්න ඕනේ. එතකොට දැන් සීලබ්බත උපාදාන. මොකද මේ සීලබ්බත උපාදානය කියලා කියන්නේ? කවුරු හරි කෙනෙක් මේ තුන් ලෝක ධාතුවේ බුදු කෙනෙක් පහළ නොවන්ට තියෙන සීලබ්බත උපාදානයක් පමණමයි. ඒ කොහොමද? මෙන්න මෙහෙම. දැන් අපි කෙනෙකුට කිව්වොත් දරුවෝ මෙහෙම පායේ බොහොම දුකයි. දිව්‍ය ලෝකේ බොහොම සැපයි. හැබැයි ඊටත් වැඩිය මේ බ්‍රහ්ම ලෝකේ බොහොම හොඳයි. ඒක නිසා මේකේ සැප විඳින්න නම් දුකක් නැතුව මේ සැපේ විඳින්න නම් මේ සිල් ආරක්ෂා කරන්න ඕන කියලා කෙනෙකුට කිව්වොත් එයා අපායට බයි නිව මේ දිව්‍ය ලෝකයට හෝ බ්‍රහ්ම ලෝකයට කැමැතිව සීලිය ආරක්ෂා කරනවා. බය කියන්නේ මොකද්ද? බය කියන්නේ කෙලෙස්. ඒක ගැටීම. දිව්‍ය ලෝකය කියන්නේ සැප තියෙන තැනක. ඒකට තියෙන්නේ ඇලීම. ඇලීම ගැටීම කියන්නේ කෙලෙස්ද නැද්ද? කෙලෙස්. අන්න ඒ ඇලීම ගැටීම ඇති වෙන විදිහට කවුරු හෝ කෙනෙක් මේ යම් වෘතේ සීලයක් රකින්නවා නම් වෘතයක් ආරක්ෂා කරනවා නම් ඒක සීලබ්බත පරාමාසය. ඒතර ඇයි මේ බුද්ධ ශාසනයේ සීලය සීලබ්බත පරාමාසයක් නොවේද? ඒතර අපි මේ සීලයක් රකින්න උත්සාහ කරන්නේ, රකින්නේ, ආරක්ෂා කරන්නේ බ්‍රහ්ම සහවිතාවයට යන්නවත් නෙවෙයි. දිව්‍ය සහවිතාවයට යන්නවත් නෙවෙයි. මනුස්ස ලෝකේ උපදින්නවත් නෙවෙයි. මේ ඉපදීමම දුකක් බව අවබෝධ වෙන නිසායි, දුක කිය ඉපදීමම දුකක් නිසායි, එයින් අත් මිදෙන්නයි මේ සීලයක් ආරක්ෂා කරන්නේ. එතකොට අන්නේ අරමුණ තියෙන්න ඕන මොකක්ද? මේ සීලය ආරක්ෂා කරන්නේ සීලය සමාදන් වෙනකොටම හිත සිහියට එන්න ඕන. මේ සීලය මේ ජාති ජරා ව්‍යාධි මරණ දුකෙන් අත් මිදීම පිණිසමයි කියලා. අන්න එහෙම වුණොත් තමයි ඒ අවබෝධයෙන් මේ සීලය ආරක්ෂා කළොත් තමයි ඒක මොකක් වෙන්නේද, නිවනට හේතු වෙන්නේ. සීලබ්බත පරාමාසය නොවෙන්නේ. තේරෙනවනේ. ඊළඟට අත්තවාද උපාදාන. මේ අත්තවාද උපාදාන කියන එක මේ මමය, මගේය, මගේ ආත්මයයි කියලා ගත්තු දෘෂ්ටියට අත්තවාද උපාදානය කියලා කියන්නේ. ඒකත් මේ සත්‍ය ස්වභාවය වශයෙන්ම අරගෙන ඇවිදින් තියෙනවා අපි. ඒකයි කියන්නේ මේ සියලු ධර්මයෝ අනාත්මයි කියලා. තේරුණා. ඒක ඊට වැඩි විස්තර කරන්න ඕනේ නැහැ. තේරෙනවද? හේතුන් නිසා හටගත්ත, හේතුන් නිසා පවතින, හේතු නැති වී නිරුද්ධ වෙලා යනවා. මේවා අනිත්‍ය නැමැති ධර්මය තුලින්ම පැන නැංගා වූ දේවල් හැටියට තමයි මේ නාම රූප කියන මේවා අපි විස්තර කරන්න මේ බුද්ධ ශාසනයක් තුල. ඒ නිසා මේ සබ්බේ සංඛාර අනිච්ඡාති කිව්වහම එතනින් එහාට දෙයක් නැහැ. හොඳයි. මේ ටික තේරුණාද? හොඳයි. එතකොට මෙන්න මේ පරියායෙන් දැනගන්න ඕනි මොකක්ද? උපාදානය කියන එක. එතකොට කෙනෙක් කාම උපාදානය කරනකොටම මේ අනිත් ටික තියෙනවා. තේරුණා? මොකද්ද තියෙන්නේ? දිට්ඨි උපාදානිය නැද්ද? තියෙනවා. දිට්ඨි උපාදානයක නැතුව කාම උපාදානයක් කරන්න පුළුවන්ද? ඒක හේතුන් ඵල හේතුඵල වලින් හැදිච්ච එකක් කියලා දැනගෙන, يعني අවබෝධයෙන් අවබෝධ කරන කරමින් ඒකට ඇලෙන්න පුළුවන්ද? ඒක හේම අවබෝධයක් තියෙනවා නම් ඒකට ඇලෙන්නේ නෑ. ඒතර කාම උපාදානයක් වෙනවා. එතකොට කාම උපාදානය කියලා කියන්නේමත් එතකොට කාම උපාදානය වෙනකොට මොකක්ද ඇති වෙන්නේ? දිට්ඨි උපාදානය. දිට්ඨි උපාදානය වෙනකොට සීලබ්බත උපාදානය නැද්ද? ඉතින් එයා අර ආරක්ෂා කරන විවිධ වෘත. අපි හිතමු දරුවෙක් කියලා. එතකොට දැන් මොකද්ද මේ තියෙන්නේ? උපාදානියද නැත්? කාම උපාදානය. ඒකනේ බෝසතන් වහන්සේ මාලිගාවත් ඇත්තල්ල කියන්නේ. රාහුලු ජාතෝ බන්ධනං ජාතං උපාදානියද නැත්? උපාදානිය. ඔව්. මේ වැරදියට තේරුම් ගන්න ඕන. මම මේ උදාහරණ දෙන්නේ. ඊට පස්සේ එතකොට ඊළඟට ඒ උපාදානිය එතකොට කාම උපාදානිය. ඒක නිසා දිට්ඨි උපාදානයක් නැද්ද? දිට්ඨි. මොකද්ද දිට්ඨි උපාදානය? මේ දරුවා දැන් මගේනේ. එතකොට දැන් එයාව ඇත නැත මගේ දරුවාය කියලා එකක් හැටියට දරන් තියෙන්නේ. මේ දරුවා හේතුඵල වලින් හැදිච්ච දරුවෙක්ද කියලා දරගෙන තියෙනවා. කොහොමද දරන් තියෙන්නේ? එතකොට දිට්ටියක් නෙවෙයි. මේ දරුවා එකක් විදියට අරගන්නේ. ඇත කියන න්‍යායයෙන් ගන්න. මට දරුවෙක් ඇත. මැරෙන මොහොතේ මට දරුවෙක් ඇත. දිට්ටි උපාදානේ නැද්ද? ඇත නැත දෙක තියෙනවා නම් එතන අනිත් ඔක්කොම දිට්ටි ටික පහළ වෙන්න පරිසරයේ තියෙනවා. එතකොට නැද්ද සීලබ්බත උපාදාන? දැන් කියන දොස්තර මහත්තයා බෙහෙත් දෙන උන්නට බෙහෙත් දුන්නාම සනීප වෙන්නේ නැහැ. ඊට පස්සේ මොකෝ කරන්නේ? දේවාලයට යනවා. කපු මහත්තයා හයි යනවා. දෙහි ටිකක් මතුරනවා. ඒක මම කියන්නේ මේ කරන්න එපා. මේ ස්වභාවය මම මේ කියන්නේ. සත්‍යෝ ලෝකෙ මිනිස්සු ඒව කරනවා. මේක අපිට අවබෝධ කරගන්න නෙවෙයි. එතකොට ඒ මොක එතන එතකොට නැද්ද? සීලබ්බත උපාදානිය නැද්ද? අත්තවාද උපාදානිය නැද්ද? තදින්ම එතකොට එකක් ඒක නිසා මේ හතරම මේ උපාදාන වචනයට ගැනන. හොඳයි. ඊළඟට මෙන් ඒ පරියායෙන් දැනගන්න ඕන මොකද්ද මේ උපාදානය කියන උපාදානය කිව්වහම ඒ පරියායෙන් අපි තේරුම් ගන්න ඕන මෙන්න මෙහෙම එකක් තමයි මේ උපාදානය කියලා කියන්නේ. මොකක්ද කාම උපාදාන, දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන, අත්තවාද උපාදාන. ඒ නිසා කොතනක කවුරු කොහොම සීලයක පිහිටෙව්වත් ඒ සීලයක පිහිටන්නට මැත්තේම අරමුණු කරන්න ඕන මොකද්ද මේ සීලය මේ සීල් මොහොතක් හෝ මෙය ආරක්ෂා කරන සීලය සසර දුකින් එතර වීමට ඉපදීමෙන් අත්මිදීමටම වේවා කියන අදහස සිහියට නගා ගන්න ඕන ඊවැළෙම. එහෙම නැත්නම් ඒක සීලබ්බත පරාමාසයක් වෙනවා. මොකද සිහියෙන් තමයි අරක මෙනෙහි කරන්න පුළුවන්. සිහියෙන් සීලේ නොපිහිටපු ගමන් ඒක හොඳයි. එතකොට තස්මාතිහ ආනන්ද ඒසේව හේතු ඒතං නිදානං ඒස සමුදයෝ ඒස පච්චයෝ භවස්ස. මෙන්න මේ ටික තමයි මුකේටද භවයට හේතු. මොකක්ද උපාදාන. තණ්හා පච්චය උපාදානන්ති ඉතිකෝ පනේතං වුත්තං ආනන්ද. එතකොට කිව්වා තණ්හාවට තණ්හා පච්චය උපාදානන්ති. තණ්හාව පත්තියෙන් උපාදානය වෙනවා කියලා කිව්වා. ඒක මේ පරියායෙන් දැනගන්න ඕන. කොහොමද කිසිම ආකාරයකින් කිසිම විදිහකින් මෙන්න මේ තණ්හාව පැනවෙන්නේ නැත්තම් මොන තණ්හාවද? රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා, සබ්බසෝ තණ්හාය අසති තණ්හා නිරෝධෝ අපිනකෝ උපාදානං පඤ්ඤා යේතාති. මෙන්න මේ කියන සියලු තණ්හාව නැත්තම් කිසිදු ආකාරයෙන් කිසිම තැනකින් මේ උපාද මේ තණ්හාව නැත්නම් උපාදානීය කියලා එකක් පැනවෙනවද? නැහැ. එතකොට මුකමටද තණ්හාව කියලා කියන්නේ? රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. එතකොට ඒක මම හිතන ප්‍රකට කාරණාවක් මේක මම විස්තර කරන්න ඕන නෑ. මෙන්න මේ ටිකට තමයි තණ්හාව කිව්වහම මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන මේවාට තියෙන තණ්හා. තණ්හාව කියන එක තේරෙනවද? කැමැත්ත, තදින් ඇරීම. හොඳයි. එතකොට තණ්හාව කිව්වහම මේ කැමැත්තට නම් අපි ඇලී ගන්නවා, අකමැත්තට නම් ගැටී ගන්නවා. මේ දෙකට තමයි තණ්හාව කියන්නේ. එතකොට මෙන්න මේ තණ්හාව කිසිදු ආකාරයෙන් කිසිදු තැනක නැත්නම් එයාට මොකක්ද නැත්තේ? උපාදානය කියන එක පනවන්න බෑ. නොහේතම් බන්තේ, එහෙම වෙන්නේ නෑ කියලා ආනන්ද හැඳුරු විස්තර කියනවා, උත්තර දෙනවා. තස්මාතිහ ආනන්ද ඒසේව හේතුයේ තන් නිදානං ඒස සමුදයෝ ඒස පච්චෝ උපාදානස යදිදන් තණ්හා. එන උපාදානියට පත්‍ය මොකද්ද? තණ්හාවයි. වේදනාව පච්චයා තණ්හාති ඉතිකෝ පනේතං උත්තං ආනන්ද තදානන්ද ඉමිනා පේතම් පරියායෙන වේදි තබ්බං යත වේදනා පච්චය තණ්හා. මේ දැන් මුලින් කිව්වා වේදනාව හේතුවෙන් මොකද්ද පැනවෙන්නේ? තණ්හාව පැනවෙන්නේ කියලා කිව්වා. එතකොට ඒක මේ පරියායෙන් දැනගන්න ඕන. කොහොමද? සෙය්‍යතිදං සෙය්‍යතිදං චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ඝාන සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා වේදනා සබ්බසෝ වේදනාය අසති වේදනා නිරෝධෝ අපිනකෝ තණ්හා පඤ්ඤායේ තාති. එතකොට මෙන්න මේ කියන වේදනාව සියලු ආකාරයෙන් නැත්නම් මොන වේදනාවද? චක්කු සම්පස්සජා වේදනා. ඒ කියන්නේ ඇති වෙන වේදනාව. ඇසෙන් රූප දැක්කහම ඇති වෙන වේදනාව. කනෙන් ශබ්ද අහුවාම ඇති වෙන වේදනාව. නහසෙන් ගඳ සුවඳ විඳිනකොට ඇති වෙන වේදනාව. කය ස්පර්ශ ලැබෙනකොට තියෙන වේදනාව. මනසට ධර්මයෝ ලැබෙනකොට තියෙන වේදනාව. සියලු ආකාරයෙන් සියලු අයරින් අසති නැත්නම් වේදනා නිරෝධෝ අපිනුකෝ තණ්හා පඤ්ඤායේ තහති. එහෙම වුණොත් තණ්හාව පැන වෙනවද? මොකක් නැත්නම්ද? වේදනාව නැත්නම්. එතකොට මේ ගැඹුරු තවත් නෙවෙයි, මේ තාම විරලටවත් ඇවිල්ලා නැහැ. එතකොට දැන් මොහොතකට හිතන්න, චතුර්ථ ධ්‍යානය කරන්න කියන්නේ සුව තැනක්ද නොසුව තැනක්ද? එතකොට ඒ සුවය සකස් සුවක්ද සංකතයි? කියන්නේ සකස් සුවක් අසංකතයිද? සංකතයි. එතකොට මේ එතකොට මේ වේදනාව චතුර්ථ ධානීය කියලා කියන්නේ සුව වේදනාවක්. ඒ වේදනාවක් සකස් වුන එකත්. ඒකත් අනිත්‍ය වෙනවද විපරිණාමයටපත් වෙනවද? අනිත්‍ය වෙනවා විපරිණාමයටපත් වෙනවා. එතකොට මෙතන මේ දැන් මේ මෙතන කියනවා මොකද්ද? සෝත සම්පස්සජා වේදනා. දැන් අපි කිව්වා ගිය සූත්‍ර සාකච්ඡාවලදී මෙහිම ආත්ම පටිලාභය තුනක් තියෙනවය. එයි මේ ගෝලාරිකත් පටිලාභය, මනෝමියත් පටිලාභය. දැන් මේ ඕලාරිකත් පටිලාභයට වැඩිය මනෝමියත් පටිලාභය සුඛයි. ඊටත් වැඩිය අරූපියත් පටිලාභය සුසුයි. එතකොට ඒකේ වේදනාව ඒක මේ සබ්බ සුව වේදනාවක් තියෙනවා. එතකොට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම තුලින් ඇති වෙන මේ විරිය, ප්‍රීති, පස්සද්දි, සමාධි කියන දැනට නම් තියෙන මේ වේදනාව සුව වේදනාව. ඒ වේදනාව ඒ උපේක්ෂා මේ කියන සතම ධර්ම රාශියක්. ඒ කියන්නේ හේතුන්ගෙන් හටගත් ඒවා. ඒ ඔක්කොම ඡය වෙන වැය වෙන ගුණයෙන් යුක්තයි. තේරුණා? එතකොට මේ මෙතන ආයතන හයක් කියනවනේ. මොනවද කියන්නේ? ඇස නිසා ඇතිවෙන රූප, කන නිසා ඇතිවෙන ස්පර්ශ, ඒ වේදනාව. ඊට පස්සේ නහසේ නිසා ඇතිවෙන වේදනාව. මේ කියලා ආයතන හය කියනවනේ. එතකොට සියලු ආකාරයෙන් කිසිම පරියායකින් මේ වේදනාව පැනවෙන්නේ නැත්නම් එතකොට එයාට තණ්හාවට හේතුවක් නැහැ. එතකොට දැන් මේ ස්වභාවය කියලා කියන්නේ මේ බොහොම ගැඹුරු තැන. තේරෙනවද? අර අරූප රූපัตත පටිලාභේ, අරූප මනෝමයත්ත පටිලාභේ, අරූපීයත්ත පටිලාභයත් ඉක්මවා ගියහම තමයි මොකද්ද මේ මෙන්න මේක අවබෝධ කරන්න පුළුවන්. තේරෙනවද? ඒ කියන්නේ මේ සියලු දැන් අපිට දැනගන්නව විතරයි. තේරෙනවද? දැන් අපිට තේරෙනවා මේ ඇහැ නැත්තම් හොඳයි. ඇහැ නැත්නම් කියන්නේ මේ ඇහැ පහළ නොවනවා නම් හොඳයි කියලා. නමුත් ඒක යා යුතු පිළිවෙලක් තියෙනවා. ඒ පිළිවෙලට ගියහම අර ආත්ම පටිලාභයන් තුනම ඉක්මවා යන්ට ඕන. මේ කියන ස්වභාවය අවබෝධ කරන්න අර කිසිම පරියායකින් කිසිම විදියකින් කිසිම තැනක මේ වේදනාව හට නොගන්න නම් මේ ආයතන ටික දුරු වෙන්න ඕන, ඉක්මවා යන්න ඕන. ඒ කියන්නේ තුන් මු නිවන සාක්ෂාත් කළ කෙනෙකුටම පමණයි මෙන්න මේ ස්වභාවය තිබෙන්නේ. නොහේතම් බන්තේ, එහෙම වෙන්න හේතුවක් නැහැ. කොහොම වෙන්න හේතුවක්ද? ඇස නිසා හට ගන්න වේදනා, චක්කු සම්පස්සජා වේදනා, මේ සෝත සම්පස්සජා වේදනා, ගහන සම්පස්සජා වේදනා, ජීවා සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා වේදනා කියන මේ වේදනාවන් නැත්නම්, එතකොට ඒක නිසා තමයි සංඥා වේදනා නම් වේදනා විවේදනා නිරෝධා වූප සමා. වේදනාවන් නිරෝධ කිරීමෙන්, වූප සමනය කිරීමෙන් තමයි නිවන සාක්ෂාත් කරන්නේ කියලා දේශනා කරන්නේ. වේදනානං නිරෝධා වූප සමා, ඒවං ආවුසෝ ජානාමි සත්තානං විමුක්ඛං පමුක්ඛං විවේකාන්ති. මහණෙනි, මම මෙන්න මේ ආකාරයට තමයි මේ සත්‍යයගේ නිවන ප්‍රකාශ කරන්නේ. කොහොමද මේ වේදනානං නිරෝධා, සියලු වේදනා නිරෝධ වෙන්න ඕන. රූප සම ඒවං ආවසෝ ජානාමි, මම මෙහෙම තමයි දන්නේ. හොඳයි, එතකොට මේ එහෙනම් වේදනාවට හේතුව මොකක්ද? මේ තණ්හාව. එතකොට ඉතිකෝ පණේතං ආනන්ද, වේදනං පටිච්ච තණ්හා, තණ්හා පටිච්ච පරියේෂණ. එන්නේ නිසා ආනන්ද මේ ඉතිකෝ පණේතං ආනන්ද, ඒ නිසා ආනන්ද මේ වේදනාව නිසා තෘෂ්ණාව වේ, තෘෂ්ණාව නිසා පරියේෂණය වේ. මොකද්ද? තණ්හං පටිච්ච පරියේෂණ. පරියේෂණ කියලා කියනවා කියන්නේ මොකද්ද? ඔව්, දැන් ඇහැට රූපයක් ගැටුණාම අපි ඒක ගැන මේ පරියේෂණයක් කරනවා. ඒ පරියේෂණය කරන්න යන්නේ පටිච්ච සමුප්පාදයේ තුලින් නෙවෙයි. අර ඇත නැත කියන එක අරගෙන තමයි පරීක්ෂණය කරන්න යන්නේ. අතන මල් ගහ ඇත, ඒක දැන් පරීක්ෂණය කරමින් ඇත. එතකොට ඒකට ඒක පරීක්ෂණය කරනවා. එනේ හොයනවා. මේ මල් ගහ පිළිබඳව හොයනවා. හොයනකොට මොකද වෙන්නේ? පරීක්ෂණම් පටිච්ච ලාභෝ. පරීක්ෂණය නිසා මොකද වෙන්නේ? ලාභයක් එනවා. මොකද ඒ ලාභය? රූපලාභය. ශබ්දේ නම් පරිේෂණය කරන්නේ ශබ්දලාභය. තේරුණා? දැන් අපි මේ බණ කියන්නේ අර වාහන සද්දේ නම් පරිේෂණය කරන්නේ මොකද වෙන්නේ? ලාභය වෙන්නේ. තේරුණා? එතකොට ලාභම් පටිච්ච විනිශ්චය. එතකොට ලැබුණාම මේ විනිශ්චය කරනවා. විනිශ්චය කරනවා කියලා කියන්නේ වටිනාකම එකතු කරනවා. මේක මෙච්චර මේක මෙච්චරක් හොඳයි. එතකොට ඒකට හැටිය මේක හොඳයි. දැන් මේ ඔක්කොම මොකද්ද? එකක් ඇත, එකක් නැත. ඒ දෙකට සාපේක්ෂව තමයි මේ ඔක්කොම දකින්න. මේ කීරීම තේරෙනවා නේ? එතකොට විනිච්ඡයන් පටිච්ච ඡන්ද රාගෝ. අන්න මොකද්ද උපදින්නේ? විනිච්ඡය නිසා මොකද්ද උපදින්නේ? ඡන්ද රාගය උපදිනවා. දැන් මේ කියන්නේ මේ පටිච්ච සමුප්පාදයේම තමයි. තේරුණා? ඒ කියන්නේ මේ ඇහැට රූපයක් ගැටෙනවා. ඒක අපි අර ඇත නැත න්‍යායෙන් ගන්නවා. ගත්ත ගමන්ම මේක දැන් පටිච්ච සමුප්පාද මැද නෙවෙයිනේ ඉන්නේ. අන්ත එක. ඒ අන්ත එක ඉන්නේ. එතකොට මේ එහෙම පරිේෂණය කරනකොට ලැබෙනවා. ලැබෙනකොට මොකද කරන්නේ? විනිශ්චය කරනවා. විනිශ්චය කරනකොට මොකද වෙන්නේ? පටිච්ච ඡන්ද රාගෝ. රාගය කියන්නේ නැවත නැවත එක කෙරෙනවා. ඡන්ද රාගෝ කියන්නේ කැමැත්තෙන් මේ ඒකට නැවත නැවතත් ඒක ඒ ධර්මයේම පරිේෂණය කරනවා. ඒකම මේ ඇලී ගන්නවා ඒ ධර්මයේම. ඉරාසේ චන්දරාගම් පටිච්ච අජ්ජෝසානා යන්න. ඒත නැවත නැවත ඒක ඒක දිහා බලනකොට මල් පැලේක දිහා වුණත් නැවත නැවත බලනකොට මොකද වෙන්නේ? පරියේෂණය ඇති වුණා, ලාභය ඇති වුණා, විනිච්ඡය දුන්නා. ඊළඟට චන්දරාගය ඇති වුණා. ඊළඟට මොකද වෙන්නේ? අජ්ජෝසන දැන් මල් පැලේ තමයි බැහැගෙන ඉන්නේ. දැන් පටිච්ච සමුප්පාදේ නෙමෙයි. තේරුණා? එතකොට චන්දරාගම් පටිච්ච අජ්ජෝසානං අජ්ජෝසානං පටිච්ච පරිග්ගහෝ. ඊළඟට මොකද කරන්නේ? මේක ආරක්ෂා කරන්න පුදුම දත ගෑමක් කන්නේ. එතකොට වටිනාකම් විනිශ්චය වැඩිපුර දීපු ඒවා වැඩිපුර පරිස්සම් කරන්න අපි උත්සාහ කරනවා. අඩුවෙන් දීපුවා දැන් ගෙදර කුණුගොඩට එච්චර වටිනාකමක් දීලා නැහැ. ඕක ආරක්ෂා කරන්න කවදාවත් මේ උත්සාහ කරන්නේ නැහැ. එතකොට වටිනාකම වැඩිපුර දීලා තියනවා. අපි හිතමු අපිට සුවිශේෂී පුද්ගලයෙක් දීලා තියෙනවා මොකක් හරි, අපි හිතමු මේ පිත්තල වලින් පිත්තල කියන්නේ වටින එකක් නෙවෙයිනේ, එහෙනම් ඊටත් වඩා අඩු එකක් කියමු. සුවිශේෂී පුද්ගල කවුරු හරි කෙනෙක් ඉතින් දීලා තියෙනවා අපිට ටිකක් අපි වටිනාකමක් දීව පුද්ගලයෙක් විසින්. අපි හිතමු මොකක් හරි ඉදිකට්ට නැත්තම් ඔහේ මොකක් හරි එකක්. ඔව් දැන් අර තියෙන ඔක්කොටම වැඩිය අරක වටිනා. තේරෙනවා? ඒ මොකද විනිශ්චය දීපු වටිනාකම කරපු ප්‍රමාණය හැටියට තමයි අපි ඒක ආරක්ෂා කරන්න හදන්නේ. අර අච්චර තියෙන ඊට වැඩිය වටිනේ අපි ඒව තියනවද කියලා බලන්න. හැබැයි ඉදි කට්ට තියනවද කියලා ගිහින් බලන්න. එහෙමනේ. පරිග්ගහම් පටිච්ච මච්චරියා. මච්චරිය. මේ පරිග්ගහ නිසා ආරක්ෂා කරන්නේ යනකොට මොකද වෙන්නේ? මච්චරිය. මසුරුකම. ඇත්තිය. පුංචි කතාවක් කියන්න. නිින්ද යන නිසා මේ මේක කියලා මේ ඡේදෙත් අවසන් කරලා අපි මේ අදට නිමා කරමු එතකොට. ඒතර මෙහෙම. ඔය ලෝභයයි මසුරයයි කියන්නේ අයියයි මල්ලි වගේ. අහලා තියෙනද කතාව? දැන් මේ දෙන්නට දවසක්ද දෙයියෝ දකින්න අවස්ථාවක් ලැබුණා. දැන් දෙයියෝ ළඟට ගියාම දෙයියෝ කිව්වා ඔය දෙන්නගෙන් එක්කෙනෙකුට යම් කිසි වරයක් ඉල්ලුවොත් ඊළඟ එක්කෙනාට දෙගුණයක් කරලා දෙනවා කියලා. තේරුණා? දැන් උදාහරණයකට මම එක මල් පැලයක් ඉල්ලුවොත් ලෝභය එක මල් පැලයක් ඉල්ලුවොත් මසුරට දෙකක් හම්බ වෙනවා. මසුර දෙකක් ඉල්ලුවොත් ලෝවේට හතරක් හම් වෙනවා. දෙගුණයක් නේ. ඔව්. ඊට පස්සේ දැන් මසුර කල්පනා කළා අනිත් එක්කෙනා ඉල්ලන්නට කලින් මං ඉල්ලන්න ඕන. මේ මං ඉල්ලුවොත් දැන් වැඩි වෙනවානේ. ඈ දැන් අර ඉල්ලන්නෙත් නැහැ. මසුරට ඉන්න බෑනේ. මසුර මොකද්ද කළේ? ඒ දැඩිකම ආසාව වැඩිනේ. මේ කිව්වා මොකද්ද ඉල්ලුවේ? මගේ එක හැක් අන්ද වේවා. ඊට පස්සේ ලෝභයට මොකද උනේ? ඇස් දෙකම අන්දුනා. අන්න ඒ වගේ තමන්ගේ ආරක්ෂා කරගන්න තමන්ගේ කෑල් එකක් නැති වුණත් අරයාගේ දෙකම නැති වෙනවා නම් තමන්ගේ ආරක්ෂා කරගන්න ඒ වගේ ප්‍රාර්ථනා කරනවා කවුද? මසුර. එතකොට අන්න ඒ වගේ මසුර කියලා කියන්නේ මසුරුකම කියලා කියන්නේ දැන් අරක ආරක්ෂා කරගන්න පුදුම වීරියක් දරන වටිනාකම් වැඩිපුර දීපු ඒවා. හොඳයි. එතකොට වටිනා පරිග්ගහෝ ආරක්ෂා කරගන්න උත්සාහ කරනවා. ආරක්ෂා කරගන්න උත්සාහ කරනකොට මොකද වෙන්නේ? මසුරුකම ඇති වෙනවා. මෙතන මේ පරිග්ගහ කියලා කියන්නේ තණ්හා, දිට්ඨි, මාන වශයෙන් දැඩි කොට ගන්න එක. කියන්නේ මේක අර විනිශ්චය දුන්නාම මේක මට මෙච්චරක් වටිනවා කියලා අපි මේක මට, ඒ කියන්නේ මට කියන දුෂ්ටි. ඔව් අර තණ්හා, දිට්ඨියයි, මාන්නයයි කියන තුන මෙතන තියෙනවා පරිග්ගහ කියන වචනේ. එතකොට ඒ නිසා මොකද්ද වෙන්නේ? මේ පරිග්ඝහ නිසා මසුරුකම ඇති වෙනවා. මසුරුකම නිසා තමයි ආරක්ෂා කරන්නේ. අර මේ පරිග්ඝහ කියලා කියන්නේ තණ්හා දිට්ඨි මාන වශයෙන් මේ විනිශ්චය කරපු එක තණ්හා දිට්ඨි මාන වශයෙන් ගන්න. දැන් විනිශ්චය කළා. විනිශ්චය කරපු විනිශ්චය නිසා මොකද්ද චන්ද රාගය ඇති වුණා. නැවත නැවතත් ඒ චන්ද රාගය නිසා මොකද්ද උනේ? ඒකේ බැසගත් අජෝසාන අජෝසානේ නිසා මොකද්ද උනේ? පරිග්ගහ. මොකද්ද මේක තණ්හා දිට්ඨි මාන වශයෙන් දැඩි කොට ගත්තා. එහෙම දැඩි කොට ගන්නකොට හේතුවෙන් මසුරුකම ඇති වුණා. මසුරුකම නිසාවෙන් ආරක්ෂා කරන්න. ඒ නිසා ආරක්ෂාව කරන කොටගෙන ආරක්ඛාදි කරන පටිච්ච දණ්ඩ දාන සත්ත දාන කලහ විග්ඝහ විවාද ත්වං පේ ශුන්‍ය ඔක්කොම ටික ඇති වෙනවා. මොනවද? දඬු මුගුරු දරන්න වෙනවා, කලහ කරන්න වෙනවා. දැන් ආරක්ෂා කරගන්න ගියාම මොනවද වෙන්නේ? ඒක තමයි මේ හැම එකක්ම අත්හරින්න හදන්නේ. මොකද ඔය ආරක්ෂා කරන්න ගියාම දඬු මුගුරු ගන්න වෙනවා, කලහ විවාද කරන්න වෙනවා, ත්වං ඒ කියල කියන්නේ මේ ඇනුම් බැනුම් කරන්න වෙනවා, පේසුඤ්ඤ මුසාවාදා නිව කරන්න වෙනවා, අනේක පාපක අකුසල ධම්මා සම්භවಂತಿ නොඑක ආකාරයේ අකුසල ධර්මෙව හටගන්න. තේරුණාද? අදට ප්‍රමාණවත් නේ. කලී විරුණාම වතුර පුරෝණ එක නවත්තන්න. දැන් අදට මොන අපි සාකච්ඡා කළා? මොනවද පටිච්ච සමුප්පාදය පිළිබඳව සාකච්ඡා කළා. එතකොට ඒක විස්තර වශයෙන් කිව්වා. ජාතිය කියන්නේ මොකද්ද? ඊට පස්සේදී භවය කියන්නේ මොකක්ද? ඊට පස්සේ උපාදාන කියන්නේ මොකක්ද? තණ්හාව කියන්නේ මොකක්ද කියලා ඒ විදිහට අපි විස්තර වශයෙන් කතා කළා. ඒ විතරක් නෙවෙයි, අපි කතා කළා ඊට පස්සේ මොනවද? ඒ ටික අපි කතා කළා. ඉතින් තාම ඉවර නැහැ. නමුත් අපි කාල වේලාව අවසන් වෙච්ච නිසා අපි මේ සූත්‍රය මට මේක දවසින් ඉවර කරන්නත් පුළුවන්. හැබැයි එහෙම වුණොත් කියන්න මට තේරුණා කියලා තේරෙන්නේත් නැහැ, කට්ටියට තේරෙන්නේත් නැහැ. ඉතින් ඊට වැඩි හොඳනේ මේක කාලේ අරගෙන අපි හිමිහිට සාකච්ඡා කරමු. මොකද මේකේ තියෙනවා මේ දැන කියාගත යුතු කාරණා රාශියක්. මේ සූත්‍රය මේ අර උද්දණ්ඩ වගේම මොකද්ද ටිකක් හපන්න හපන්න තමයි රස තියෙන්නේ. අවසානයේදී මොකද වෙන්නේ? විසික් කරනවා. එතකොට ඒයි ඒක ප්‍රයෝජන ඉවර වුණාම විසික් කරනවා. එන්නේ මේ ධර්මයේ විසිකරණ නෙමෙයි, ආන්න අවබෝධ වෙනකොට මේ තියෙන ඔක්කොම විසිකලා යනවා. ඒ නිසා මේ සූත්‍රය බොහොම වටින එකක්. කියපු ටික තේරුණාද? හොඳයි. ඒකට අද හිතන්න ඕනේ ගිහිල්ලා මං කියපු කාරණා දෙක පිළිබඳවම. මොකක්ද ඇත්තද මේ ඇත්ත නැත කියන එක? ඒක අපි අවකාශයට සාපේක්ෂව හිතනවද, ඒ කාලයට සාපේක්ෂව හිතනවද, පටිච්ච සමුප්පාදේ අනුකූලව හිතනවද කියලා මේව ගැන ටිකක් හිතන්න ඕනේ. මේ ටික හිතුවොත් කල්පනා කළොත් තමයි ඊළඟට කියන කාරණා තේරෙන්නේ. නැත්තම් එහෙම මේ ඇත්තටම තේරෙන්නේ නැහැ. හරි, එහෙනම් අපි බොහොම සද්ධාවෙන් ගෞරවයෙන් විහාරස්ථානයේට ඒක රාසී වෙලා මොනතරම්නම් බාධක තිබුණත්, කරදර තිබුණත්, දේශගුණ විපර්යාසයන් තිබුණත් පිසත් ධර්මයේ සාකච්ඡා කරන්න ඕන, ශ්‍රවණය කරන්න ඕන, ධර්මයේ ගැන දැන කියා ගන්න ඕන කියන අදහසින් විහාරස්ථානයේට ඒක රාසී වෙලා අපි බුද්ධ වන්දනා කළා. ඒ වගේම සද්ධර්මයේ පිළිබඳව සාකච්ඡා කළා. මේක මහා කුසලයක්, මහා පිනක්. කුමක් නිසාද? මේ ලෝතුරා සද්ද බුද්ධ ධර්මයේ සද්ධර්මය බුදුහාමුදුරුවන්ගේ අවබෝධයක් පිළිබඳව අසන්ට ලැබෙන්නේ බුදු කෙනෙකුගේ ධර්ම ශාසනයක් ධර්මයක් තියෙන කාලයකමයි. ඒ නිසා දුර මේ කාලය දුර බැහැර මේ අනුතක ඇවිදින්න මේ කරන සද්ධර්ම සාකච්ඡාව බොහොම වටිනවා. ඒ කුමක් නිසාද? හැම කාලයකම කරන්නට බැරි උතුම් ක්‍රියාවක් වන නිසාත්, අපේ හිත සමාහිත වෙන නිසාත්, අපිට මේ ජීවිතය පිළිබඳව යථාවබෝධය ලැබෙන නිසාත්. ඒ නිසා අපි හිතට හිත සැනසෙන කුසල කටයුත්තක් සිද්ධ කළා. අපි දැන් මේ කුසලය උපයෝගී කරගෙන යහපත් ප්‍රාර්ථනාවක් කරමු. මේ සද්ධර්ම ශ්‍රවණය කළ පිණිනුත්, සාකච්ඡාව කළ පිණිනුත්, ඔබ අප හැම දිනාටම මේ සසර බොහෝ දුක් සහිත එකක්. ඒ ලෝතුරා බුදු පියාණන් වහන්සේ මේ දුක් සහිත සසරෙන් සත්‍ය මුදවා ගන්නටයි එපාරමිතාවන් පුරල උතුම් වූ බුද්ධත්වයේ පසක් කළේ. මහා කරුණාවෙන් ලෝකයාට ධම් දෙසුවේ. එනිසා ඒ ලෝතුරා භාග්‍යවත් බුදුවරු මුනිවරු මේ ලෝකයට හිතානුකම්පීව දේශනා කරන ඒ උතුම් සී සද්ධර්මයම අවබෝධ කොටගෙන මේ දුක් සහිත සසරෙන් එතරට පැමිණෙන්ට ඔබ අප හැම දිනාටම මේ සියලු ආකාරයෙන් සිදු කළා වූ මේ උතුම් කුසලය චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණිසම පාරමිතාවක්ම වෙත්වා. අපව හැදූ වැඩූ දෙමව්පියන්ටත්, ගුරුහරුකන් දුන්න ගුරුවරු ආදී හැම දිනාටමත්, කරුණාව මෛත්‍රිය ඇති කරගෙන අප කෙරෙහි කටයුතු කළ සියලු දෙනාටත් මේ සිදු කළා වූ කුසල් දහම් බලයෙන් සියලු යහපතම සැලසෙත්වා. ඒ වගේම පින් කැමති සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන්ව දිවයිසුරු වඩා වර්ධනය කර ගනිත්වා. එහි තිබෙන අස්ථීරත්වය, අනිත්‍ය භාවය, අනාත්ම භාවය, දුක්ඛ ස්වභාවය අවබෝධ කරගෙන මේ දුක් සහිත සසරින් එතරට පැමිණෙන්ට ඒ දෙවිවරුන්ටද මේ පින් දහම් හේතුපකාරී වෙත්වා. ඒ වගේම සංසාරගත මියගිය ඥාතීහු යද්ද, දුක් සහිත ස්ථාන උප්පත්ති ලබා යද්ද මේ සද්ධර්ම ශ්‍රවණය කළ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන්ව සසරේ දුකක නංගින් අත්මිදෙත්වා. සැපේකටම පැමිණ ඒ සැපේද අස්ථිරත්වය, නිස්සාරත්වය තේරුම් අරගෙන අවබෝධ කොටගෙන උතුම් නිවන පිණිසම සිත යොමු කරත්වා. ඒ වගේම සියලු සත්‍යයන්ට මේ උතුම් කුසල් දහම් ධර්ම අවබෝධය පිණිසම හේතුපකාරී වෙත්වා කියන උතුම් අදහස් ඇති කරගෙන අප සතුටින් කළ පින කුසලය දෙවියන්ට ඥාතීන්ටත් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. ආකාසට්ඨා ච බුම්මට්ඨා තේවා නාග මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා තේවා නාග මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඉදං මෝ ඥාතේනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං මෝ ඥාතේනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං මෝ ඥාතේනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං. අභිවාදන සීලිස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩංති ආයු අන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති එමිනාතේ සමින්ජතු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලත්තං සාරිපුත්තාදිතේරාණ ආගතම් පටිපාටියා සද්ධා සීල දයාවා සම්පදන්තං පනමාම. ඕකාස මන්දාමති ඕකාස ද්වාරතේන අකතං සබ්බං අපරාධං කමත මේවන්තේ. ඕකාස කමාමං සුපත්තේ ද්විතියනෝ ඕකාස කමාමං තත්පුරු චතියා කමාමි සුවපත්ය.